අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවනකාලෝ අයං පදංතා ධම්මස්සවනකාලෝ අයං පදංතා ධම්මස්සවනේ කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථා සංකාර දානස්මින් උද්ධිතස්මින් මහාපතේ පදුමං පත්‍රජායේත සුචිදං ගං මනෝරමං එවං සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුඤ්ඤමේ අතිරෝචති සංඥාය සම්මා සම්බුද්ධ ශාවකෝති. සදහවතනි, තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ ශ්‍රී මුඛයෙන් පිටවන වදන් වලට අපි නිරන්තරයෙන් කියන්නේ සුභාෂිත බුදුවදන් කියලා. සුභාෂිත බුදුවදන් කියන වචනේ තේරුම හැම විටම ඒවා යහපතක් සලසන සුබයි. නමෝගේ අවමෙන් මුද්‍රයමින් මුදවා නිවැරදි මඟ පෙන්වන සුබයි. උන්වහන්සේගේ ජීවිතයේ 35 වසරේ සිට 80 වසර දක්වා මේ ගත කරපු කාලය තුළ සත්‍ය අපායෙන් ගලවා ගැනීම, සත්‍ය නොමග යාමින් ගලවා ගැනීම, ඔවුන්ට මෙලොව පරලොව සුගතිය සලසා දීම වැනි සරල කාරණා වගේම ප්‍රධාන මේ කාරණය වුණේ සියලුම දුක්ඛයන්ගෙන් සත්‍යයන් නිදහස් කර ගැනීමයි. කවුරු කොහොම කීවත් උන්වහන්සේගේ දේශනාවල ඉලක්කයලා තියෙන මේකට නේ. ඒක මිනිස් වර්ගය තේරුම් ගත්තේ නැති එක තමයි ඔවුන්ට පුතක් ජන කියන එකේ තේරුම. ඔවුන් දුකට පත්වන්නේ ලෝකයේ තිබෙන කරුණු නිසානව. ලෝකයේ පවතින පුංචි ප්‍රත්‍යක් තරයි. තමන් ළඟ තියෙන පුංචි මෙමේ විශාල අඩුපාඩුවක් වරදක් නිසා බව කියලා දෙන්නට කෙනෙක් නැහැ. මව්පියන්ම කියලා දෙන්නට බැහැ. මව්පියනුත් ඒ තැනමයි ඉන්නේ. සාමාන්‍ය ගුරු කියලා කතා කරන පාසල් මත්තමේ ගුරුවරු කිව්වහම ඒ අයත් ඒ මත්තමයිමයි. මෙන්න මෙබඳු තත්ත්වයක් තුළ මේ මඟ පෙන්වීම කියන එක ටිකක් දුර්ලභ ධනේදයක්. නමුත් උන්වහන්සේ දේශනා කළ ධර්ම ග්‍රන්ථයන් විශේෂයෙන් පිටක ග්‍රන්ථ, ඒ වගේම ධර්මපදයේ කියලා වෙනම අපි භාවිතා කරන අත්වක මේ වගේ උන්වහන්සේගේ ඉලක්ක බැලුවම මහන්සේ ධර්ම දේශනා කරලා මතු කරන්න තියෙන ඉලක්ක බැලුවම තමයි තේරෙන්නේ මහන්සේට මේ සමාජයට දෙන්න ඕන උනේ මොකක්ද කියලා පිළිබඳව. ඉතින් අපි මේ පිළිබඳව අපිට තේරුම් ගිය පරිදි විවිධ සූත්‍ර දේශනා ගනිමින් පිටකයේ පවතින මේ සමාජයට ප්‍රශ්න පැහැදිලි කරන්න ලබනවා. සරලමෙන්ම ගැඹුරු කරුණු. ඒ වගේම අපි ඒතුලින් බලාපොරොත්තු වෙන කරුණක් තිබෙනවා. ධර්ම දේශනා කරනවායි කියලා කියන එක සාමාන්‍ය සමාජයේ අද පොදු සිද්ධකට පොදු වෙලා මේ පරිලෝක ඥාතින්ට පින් දීමකට සීමා වෙලා ධර්මයේ අසා අඩුපාඩු හදාගෙන ජීවිතයේ දුකින් ගලවා ගන්න තියෙනවායි කියලා කල්පනා කරන ඉතාලි. මතක තබා ගන්න ධර්මස්තෝණී කරන හැම විටම. අපි මේ ධර්මයේ පැහැදිලි කරන ලබන්නේ අපි කිසියම් ගමනක මගක යමින් සිටින්නේ. අපි ඔබට මේ ධර්මදේශනා සවන් දෙන්න සලස්සන්නේ මේ ධර්ම තේරුම් අරගෙන ඔබත් මේ ගමනට අවතීර්ණ වෙයි. ඔබ ඔබේ ජීවිතයේ තුල ඔබට විඳවන්න තියෙන කාරණාවට මූලික වන්නා වූ හේතුව තේරුම් අරගෙන ඔබ විසින් ඉවත් කරගන්නේ. ඉවත් කරගෙන ඔබ ලෞකික සේන සීමා සහිත සුවය වෙනුවට ලෝකෝත්තර කියන සුවයෙන් පැනසෙන කෙනෙක් බවට පත් වේවි. ඉස්තේ පුරුෂනි පැවිදි දේදෙන් කරව. සීමා දහසින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වන කරුණක් ප්‍රදාන වශයෙන් මේක. ඒක තේරුම් ගන්න තරම් නුවණ නැති අයට නැත්තම් මේ බිම්මදායක සමහර විට මේ ලෝක කරලෝයි හස්ත සලසා ගැනීම වැනි සරල කාරණයකට යොමු වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් අය ඉන්නවා නම් ඒ අය අනිවාර්යෙන් කළ යුතු කාරණේ තමයි බුදුන් වහන්සේට මේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන කටයුත්තට යොමු වන එක. මේ පිළිගතව කරුණ පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි මේ ධම්මපදයේ නම් වූ අපේ බෞද්ධ අධ්‍යාපනයේ පවතින උප වර්ගයෙන් සම්පිසි ගාථා දෙයක් නැත්නම් ගාථා දෙකක් අරගෙන මේ ගාථා දෙක ඇසුරින් මේ ගාථා දෙක මුල් කොටගෙන අද මේ ධර්ම දේශනාව දිගහරින්නට කල්පනා කළේ. මේ ගාථාවට පදනම් වූ කතාව මා මගේ ළමා කාලේ මා ඉගෙනගත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගෙන් ඇසූ බව මට මතකයි 4-5 වසරේදී. උන්වහන්සේ අද අපතර නැහැ. නමුත් මේ පැවිදි ජීවිතයෙන් දැන් කිසියම් ආකාරයක පූර්වාදර්ශයක් වුණා නම් ඒ කන්දේකදර මාළවට රජමහා විහාරාධිපති පූජ්‍ය මාඳුරුමුල්ලේ සෝමරතන නම් වූ මගේ දාම් පාසලේ ප්‍රධානාචාර්ය සංඝහන්සේගේ පූර්වාදර්ශය බව මා මතක් කරගනි දවුවේ. උන්වහන්සේගේ ඇස්ක්‍රීම් කතාව දරුවන් කිසි දැක්කූ ලෙන්ගතකම කියන මේ කාරණා පූජ්‍ය පක්ෂයේ කෙරෙහි හාමුදුරන් කෙරෙහි අපි ඇලොම් කරන්න හේතුව. උන්වහන්සේ තමයි මට සිරිගුත්ත ගරහ දින්න කතාව කියලා දුන්නේ. මේ ගාථාවට සම්බන්ධ වෙන්නේ සිරිගුත්ත ගරහ දින්න කතාව. නමුත් මගේ ධර්ම දේශනාවල මේ කතාව මම කියන්නේ නැහැ. මට ඊට වඩා කරුණු පැහැදිලි කරන්න අවශ්‍යයි. ඔබට අවශ්‍ය නම් ඒක ධම්මපදයේ විස්තර සහිත ග්‍රන්ථයක් අරගෙන මේ සිරිගුත්ත ගරහ දින්න කතාව කියලා තේරුම් ගන්න. මේ මුල් කොටගෙන බුදුන් වහන්සේ අදාළා වූ මේ ගාථා දෙක තුල ගාථා දෙක තුල උන්වහන්සේ අන්තර්ගත කරලා තියෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි ගැඹුරෙන් සොයා බලන්න අවශ්‍ය වෙනවා. එනිසා අපි ඒ ගාථාවන්ට යමු. ගාථාවන්ට යනවා පමණක් නෙවෙයි ගාථාවේ අර්ථය අරගෙන එතනින් එහාට ඒ ගාථාවෙන් කියන කාරණේ අපිට කරන්න බැරිද පුළුවන්ද? ඇයි ඒ ගාථාවෙන් කියන කාරණේ මේ සමාජය තුළ සිදු නොවෙන්නේ කියන එක පිළිබඳ විමර්ශනයක යෙදෙන්නට අපිට මේ කාලය කියලා කල්පනා කරනවා. බලන්න යථා සංකාර දානස්මි උජිතස්මින් මහපති. මහපති කියන්නේ මහා මඟට. උද්දස්සින් කියලා කියන්නේ බැහැර කරන ස්ථානයක. මොනවද බැහැර කරන ස්ථානේ? සංකාර දානස්මි. මේ සංකාර කියන වචන බාහිර සමාජෙ මෙතන තව තින්නේ ඔය යන්නම් දේවල් භාවිතා කරලා ඉවත් කරන අපද්‍රව්‍ය. නිවසකත් භාවිතා කරන් පස්සේ ඉවත් පස්සේ හරි යමක් කරන් පස්සේ පුච්චන්න හකට දාන පාරට ගෙනත් දාන කියන කොටසක් තියෙනවා. කැලි කසල. අන්න එතකොට මේවට තමයි මේ සංකාර කියලා මුලින්ම පෙන්වලා තියෙන්නේ. යථා සංකාර දානස්මි. යම් ආකාරයෙන් මේ කැලි කසල ඉවත් කරන තැන බහාගන තැනක් ඇත්තම් එතන මේ පාරායිනේ තියෙන තැනක් වශයෙන් පෙන්වන විදිහටින් ඒ කාලෙත් එහෙම වෙලා තියෙනවා. දැන් මෙතන සිදු වෙන කාරණිය තමයි මේ කැලි කසල බහාලානකොට එතන මඩවලක් බවට පත් වෙන එක. නැත්තම් කසල ගොඩක් බවට පත් වෙන එක. ඒ කසල ගොඩට ගොඩින්ම හැකියාවක් තියෙනවා කියලා බුදුන් වහන්සේ දකිනවා පදුමං තත්ත ජායත. එහි ජායත හත ගන්න ලබනවා පදුමං පද්මයක් නැත්තම් නෙළුම් මලක්. ඒ වල ඒ කසල කොතරම් දුර්ගන්ධය හැමුවත් මේ මලේ ස්වභාවය ගැන සඳහන් කරනවා සුචි ගන්ධං මනෝරමං කියලා. ගන්ධ කියන වචනේ පාලි දෙකටම දෙනවා සුචි ගන්ධ සහ අසුචි ගන්ධ. අසුචි කියනවා මාපිරිසිදු සුචි කියනවා නෙමෙයි. ඒක සුචි ගන්ධ කියුවහම සුවඳවත් කියන එක. මනෝරමං කියුවහම සික්කල්. දැන් බලන්න කසල ගොඩක් තිබුණාට ඒ දුර්ගන්ධයේ හැමවට මේ කසල ගොඩ තුළින් හැකියාවක් තියෙනවා සෝදහමන්නා වූ මලක් හට ගන්නට. ඒක උන්වහන්සේ මහමග වඩිනකොට මේ මඩවලවල් තුන දැක්කා වූ කාරණයක් වෙන්න ඕනේ. ඒක පැහැදිලි කරන උන්වහන්සේ ඒවං සංඛාර භූතේසු. අන්න ඒ වාගේ මඩවලස් තව කියන එක තමයි මේ කියන්නේ ඊට පස්සේ. සංඛාර භූතේසු. සංඛාරයන්ගෙන් හටගත්තා වූ සංඛාරයන් මුල් කොටගත්තා වූ. අන්ධ භූතේ. අන්ධ භූතේ පුතුන් කියන්නේ අන්ධ භූත කියලා කතා කරනවා. අන්ධ භූත ජාතකෙක් කියලා කියනවා. අන්ධ භූත අයන් ලෝකෝ කියලා කියනවා. මෙතන මේ අන්ධ භූත කියන එකෙන් කියවෙන අන්ධභාවය පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. අපිට උපතින් යම් යම් ආයත දැස්ම පෙනෙන ගතියක් තියෙනවා. ඒක මේ ජීවිතේ පරිසරයි සමහර විධානයක් වම්මාන්නේ. දැන් චක්කුපාල මහ රහතන් වහන්සේගේ දැස අන්ධ වුණා. මේ සිය සාමාන්‍ය නමුත් උන්වහන්සේගේ ප්‍රඥා සම්ද උනේ නැහැ. දැන් මෙතන මේ කතා කරන එක තේරුම් ගන්න ඕන කෙනෙකුගේ ප්‍රඥා සම්ද උනොත් එහෙම උට මෙලෝ වශයෙන් පමණක් නෙවෙයි තරලෝ වශයෙන් මහ විශාල දුක්ඛ කන්දකට පත් වෙන සිදුවේ. ඒ නිසා මෙතන අන්ධකෘතෝ කියන වචනෙන් කතා කරන ලබන්නේ පැනස අන්ධ වූ සංඛාර භූතයසු කියන වචනයට අයිති කොටස ගත්තාම එහෙමයි ඒක අපි ඉස්සරහට පැහැදිලි කරන ලබනවා. ඒ තනස නැත්තම් නොනස අන්ධ වූ අය අන්ධ භූතේ පුතුන් තමයි කියලා. මේ වත්මන් සමාජයේ භාවිතාන අධ්‍යාත්මික පොතක් ජනයි කියන එක අපිට පුතුන් ජනයි කියලා කතා කරනවා. ඒක සිබඳු අර්ථයක් පිළිනවාද කියලා ඔබ තේරුම් ගන්න වෙනවා. තන්වසනින් කතා කළාට මදි. මම මගේ කියන හැඟීමෙන් එක්ක කියවාට මදි. ඊට වඩා සවිස්තර කොටසක් තියෙනවා මේ පුදුම් බවට. ඇත්තටම කියනවා නම් බුද්ධෝත්පාදයේ සිටදී බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවක් වශයෙන් බවට පත් වෙලා තාමත් අන්ධ භූතයි කියනවා නම් හරි දුක් ජනයි කියනවා නම් හරි ඒක ඥානවන්ත කාරණයක් හරි ප්‍රසංසාවට කාරණයක් හරි වේදු නැහැ. ඒක ලැජ්ජාවට කාරණයක් වේ. අපි අදාළ කල්යාණ මිත්‍රයන් සවාගෙන ගිහිල්ලා මේ අන්ධ භූත භාවයෙන් බුතල් ජන භාවයෙන් මිදෙන හැටි හොයා ගන්න ලැබුණා මේක කීපයා ඉන්න ඕන දෙයක් නෙවෙයි. ඒකත් අතරේ අනිකුත් සත්‍යයක් නමවෙ මේක. අපේ විතරක් නෙවෙයි අනිකුත් ආගම් වල ලෝකෙින්න සත්මිස්තරගය. නමුත් අපේ සිනෝබර බුදු පියාණන් වහන්සේ ගනි උත්තමේ මේ කරුණ පැහැදිලි කරන ලැබුවේ අන්ධ භූතෝ නියන්තෝ ප්‍රඥා භාවින් නියන්ත නෙවෙයි කියන එක පිළිබඳව අපට අත්‍යල විශ්වාසයක් තියෙනවා. එනම් අපි ප්‍රඥා කියන වචනයට අන්ධ භූත කියන වචන දෙකට එකතු කරලා අරගෙන බලමු මොනවද ඒවයි තවත් කරුණු කියන්නේ. පුද්ගන කියන එකේ තේරුම තමයි බොහෝ කෙලෙස් සුපදවන කියන එක ඒක අර්ථයක්. ඒ වගේම බොහෝ අපි කතා කරන්නේ සක්කාය දිට්ඨිය එකයි කියලා නෑ විවිධ ආරම්මණයන් ඔස්සේ සක්කාය දිට්ඨියෙන් යුක්ත කියන එක ඒක අර්ථයට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පුද්ගන කියන වචන පිළිබඳ කතා කිරීමේදී අපි පිළිගන්න කරුණක් තමයි අපාගත වීමෙන් ගැලවිලා නෑ කියන එක. සුගති දුගති ආදී ගති කතා කරනවා. දුගති සතර පාය සුගති කාම ලෝක වශයෙන් දක් කර සදිවි ලෝක ඉතත් යට ගත්තොත් එහෙම ඒවත් සුගති තමයි රූපී අරෝපී. මේ ගති වලට යන එකෙන් මරණින් මතු මේ සුගතියෝ දුගති ගාමී බවට පත් වෙන එකෙන් නොමිදුන කියන අර්ථයක් මේ පුදුජන කියන වචනේ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි සංඛාර රැස් කරන සංඛාර කියන වචනයට මම පෞගේ ධර්මදේශනාවල ඉදිරිපත් කරලා තිබෙනවා සවන් දෙන්න පින්මතුන්ගේ දැනගැනීම සඳහා මෙතන සංඛාර රැස් කරන කියන එකේ තේරුම අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කතා කරමු. ධර්මතාවය තුළ සිටෙහි පස්දර මුල් කොටගෙන එකතු කරන්නා වූ අනාගත පලෝපදම හේතුවලද නැත්නම් එබඳුම සංස්කාරයක් නැවත හට ගැනීමට හැකියාවක් ඇති දේවල්ටයි සංස්කාර කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේගේ පරිවාරි මතෙන් ධර්ම සංගානා කළේදී තියෙන මතයේ පිහිටි බව සඳහන් කරනවා. මේ පිළිබඳව කරුණාකර කිරීමක් වශයෙන් සැරියොත් මහ රහතන් වහන්සේ සංගීති නම් වූ සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. 1 2 3 4 කරුණු වශයෙන් මේ කරුණු සියල්ල සාරාංශ කොට. මෙන්න මේ සංගීති සූත්‍රය තුළ පවතින්නේ කය සංඛාරාණය කියනවා. සංඛාර ජාති තුනක් තියෙන්නේ කියන එක පිළිබඳව. මා එතන මේක උටා ගන්න ලබන්නේ. එතකොට අයිතිම සංඛාර තමයි මේ සංඛාර රැස් කරන කියන පුද්ගල භාවයේ ලක්ෂණයක් කියලා තේරුම් ගන්න. එතකොට පුණ්‍යාභි සංඛාරය හෙවත්තව, අපුණ්‍යාභි සංඛාරය හෙවත්ින්, අනිත්‍යාභි සංඛාරය හෙවත් ඥාන ප්‍රසාරය. එතකොට පුද්ගල කියලා කියන අය අතින් මේවා රැස් වෙනවායි කියලා කතා කරනවා. සංකාර රැස් කරන. ඒ වගේම නිරන්තරයෙන් තමන්ට සමාජයේ මුහුණ දෙන්න සිදුවෙන ගැටලු වලදී පැවෙන සැදවෙන. මේ පැවෙන්න එපා, දෙවෙන්න එපායි කිව්වට හරියන්නේ නැහැ. පුදුම් සමාජයක සැවීමට දැවීමට හේතුව පුදුම් බවතල තියෙන කාරණය. ඒ නිසා බාහිර ලෝකෙ සිදුවෙන සිදුවීම් මුල් කොටගෙන මේ සැවීම දැවීම ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ සැවීමෙන් දැවීමෙන් නිදෙන්න අවශ්‍ය නම් ඔවුන්ට කරන්න ඕන කාරණය මේ පුදුම් දවස සිත තියෙන එක නැත්නම් බුදුන් මවෙන් මිදෙන එක බව තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් තර්කයක් ගන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකෝ තේරුම් ගත්තා උදේට අපි කියනවා ආර්ය සත්‍ය ආර්ය ධර්මය කියලා. ආර්ය ශ්‍රාවකෝ කියලා. මේ ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්මයන්ට පිටුපාන පිටුපෑ කියන අර්ථයක් මේ බුදුන් කියන එකේ තියෙනවා කියනක තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි වෙනත් සත්‍යකත වඩා පස්කම් සත්‍යයි මේ ලෝකෙ තියෙන ඉතිහාසීය සත්‍යක් නැහැ කියලා පස්කම් සත්‍යෙහි ඇලුන සහ විජු වූ ලොල්ලෝ කියන අර්ථයත් මේ සංඛාර භූතයේසු අන්ධ භූතයේ පුතුන් ජනිය කියන කාරණාවලට අන්තර්ගතයි කියන කමතු කරන්ට එපා. ඒ වගේම තවත් විදියකින් කතා කරනවා නම් මේ සතරේ තවතිනවා භෝග හේවත් අස්සඩ පහරවල් වගේ. භෝග කියන එකේ තේරුම අසුනහම පහලට ගලාන යන කියන එක. පහලට ගලාන යනවා කියන එකෙන් තේරෙන්නේ මිනිස්කම පරිහානියට පත් කරනවා කියන එක එහා හීන දින ප්‍රතිසන්දියකට පත් වෙන්න සිදු වෙනවා කියනවා. කාම ඕග, භව ඕග, විච්ඡෝග, අවිජ්ජෝග. මේ ඕගයන්ගෙන් නොවෙන්න කියන අර්ථයක් පොදුම කියත් සම්පුදුඥේ කියන කේ තිබෙනවා. දැන් මෙන්න මෙබඳු සත්‍යම් තේරුම් ගත්තාම මේ අර ඉස්සල්ලා අපි කතා කළේ කසල බැහැර කරන තැන තියෙන මඩවලක් කියලා. අන්නේ කසල බැහැර කරන තැන තියෙන මඩවලට තමයි සමාන කරන්නේ මේ අන්ධ භූතෝ පුදුජානිය. නමුත් කසල බැහැර කරන තැන අත ගන්න පුළුවන් තමක් තියෙනවා සුති ගන්ධේ ඉන්නත් නිරුම් මල. අන්නේ ඒ වාගේම තෙන්නනවා මේ පුදුම් සමාධිය තුළ බුදුජානන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙන. සම්මා සම්බුද්ධ ශ්‍රාවකා කියන වචන ගත්තාම පාතන් වහන්සේ කියන වචනට සීමා කරන්න එපා කවුරුත්. වික්ෂු වික්ෂුණීන් පාස්කෝපාසිකා ශ්‍රාවක ශාවිකා ශ්‍රාවක ශාවිකා කියන්නේ සවන් දෙනවා කියන එක. සවන් දෙනවා කියන එකේ තේරුම බුද්ධ වචනේ සවන් දී තේරුම් ගන්නට පිළිගන්නට පිළිපදින්නට කැමති කියන එක. ඒකකට යම් කිසි බුද්ධලේකට බුදුන් වහන්සේ වදාලා වූ මේ ආරිසත්‍ය ධර්මතාවය තේරුම් අරගෙන ශ්‍රාවක භාවයට පත් වෙන්න පුළුවන් නම් පිළිවෝ පැවිදි ස්ත්‍රීවෝ පුරුෂ අර මඩ නගරයේ පිපුණ නෙළුම් මල වගේ මේ පොදුම් සමාජය තුළ සුවඳවත් නෙළුම් මලක් බවට පත් වෙන්නට පුළුවන් කියන එක තමයි අත්ථි රෝචති පඤ්ඤාය. රෝචති කියන්නේ බබලනවා කියන එක. අනිත් අයට වඩා විශේෂයෙන් බබලනවා. මොකෙන්ද බබලන්නේ? ඔය විදුලි බල්බයන්සේ ආලෝකවත් වෙනවා කියන එක නෙමෙයි පෙන්වන්නේ පඤ්ඤාය. අන්නෝනේ බබලනවා. දැන් මේ ගාථා දෙකෙන් කතා කරලා තිබෙන්නේ එදා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූ රහතන් වහන්සේ පිළිබඳව පමණක් කියලා හිතන්නට නම් එපා. එතකොට අපට ඒ අතීත කුඩා වෘත්තයක් පමණයි. මේ ධාතා දෙකෙන් කියවෙන මඩවගුර සහ නිලුම් මල වත්මන් සමාජයේ මඩවගුරක් තේරුම් බව තියෙන බව තේරුම් අරගෙන මඩවගුරේ නිලුම් මලක් බවට පත් වෙන්නට ඔබ කල්පනා කරන්නේද? අපේ ඉලක්කය නම් අන්න ඒකයි. මොකද නිලුම් මල හටගන්නේ මඩවගුර පදනම් කොටගෙන. එතකොට මඩවගුරක් තියෙනස්සවල මඩවගුරෙන් ප්‍රතිගන්ධ යුක්ත නිලුම් මලක් හටගන්නවා. ඒක බුදුන් වහන්සේගේ නිර්දේශයක් වෙන්න පුළුවන් කරුණක්. දැන් එහෙනම් අපි මේ ධාතා දෙක මෙසේ කෙටියෙන් පැහැදිලි කළාට මෙහි සඳහන් අර්ථයන් විග්‍රහ කරමින් ඉදිරියට යන්න ඕනකමක් තිබෙනවා. මේ මඩවගුර උඩින් තියෙන්නේ මේ මඩවගුරට තාමත් අපි කසල බැහැර කරනවාද? පසල බැහැර කිරීම නවත්තන්නේ කොහොමද? ඒ නිලුම් මලක් පුබුදවා ගන්නෙ කොහොමද කියන එක පිළිබඳව තමයි අපේ කතාව. දැන් බලන්න මා පසුගිය ධර්මදේශනාවලදී ඔබට ඉදිරිපත් කරපු තුන්සි කරුණක් යලි මතක් කරලා දෙනවා. මංගල ධර්මදේශනාවෙන් පටන් අරගෙන බලන්න. පළමුව මේ පුතග්ජන භාවයට පැද්දුවේ පොණ්ණඤ්ඤ තවසා. අනාත්ම ලක්ෂණ සූත්‍ර ආශ්‍රයෙන් මේ පුතග්ජන භාවයෙන් පැද්දුවේ පස්වක තවසා. ඊළඟට බරණැස් පිටුමාගේ අසපුල පුත්‍රයා සමගුරුගේ ආලුවන් 54 දෙනා සහ නව සහ බිරිඳ මේ අය ධර්මස්ථානයකට බුදු පුරුණන් බවට සිතන්න ලැබුවා. සෙල්ලස්කාරස්තමේ ගියා වූ බද්දවග්ගිය කුමාරවරුන්ට මොකක්වත් ඕනකමක් තිබුණේ නැහැ. එහෙත් උන්වහන්සේගේ ධම්මතා පුතක් යන භාවයක පිටකුවා. සූර්යජනාවට ගියාම 1003ක් පමණ වන්නා වූ ඔවුන්ගේ පිරිස සමග කාශ්‍යප සහෝදරයෙ තමන්ගේ යුද්ධ බල සම්පන්න බවත් තිබුණත් පුතක් යන බව කෙරෙහි තිබුණක් නිසා බුද්ධ අනුශාසනාවට සවන් දී පුරුදුන් බවට මේ පිරිස්තිරිවරාගෙන රජධාන වලට වැඩම කළයින් පසුව බිම්සර රජතුමා ඇතුළු පිරිස ධර්මස්ථානයේ රාජ්‍ය පාලකෙක් වශයෙන් තමන්ගේ ජීවිතයේ පුරුදුන් බවට ගෙනියුවා. පසුකාලීනව දසවසරකට පසු සිවල්ලක් ප්‍රචාරිකාව වැඩි අවස්ථාවේදී ආනන්ද බබු කිම්මල දේවදත්ත ආදී ප්‍රකයකයිත පෙරාතුව දුගුන් රජතුමා යසෝදරා දේවිය ප්‍රජාපති ගෞතම වැනි අය පිළිබඳව කතා කරන්නේ පුරුදුන් බවට ගෙනියුවායි. බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව ව්‍යාප්ත වී යාම තුළ එදා සමාජයේ සිදුවන දෙයක් බවට අපට පොතපත පැහැදිලි කරනු ලබන්නේ ධර්මශ්‍රවණය කළ හැම දිනම පුදුම බවට ආයුබෝවන් කියයි කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රාතිහාර්යය හේතුයි අදත්තේ ධර්මයේ නිර්වල නම් නිවැරදි නම් මේ ප්‍රාතිහාර්ය සිදුවේ හේතුයි. එදායක පමණක් නෙවෙයි මේ පුදුම බව කැරෙන්නේ තෝරන. එතකොට පොදුන් බව අදහෙම නොකඩෙනවා නම් අපි මේ සිවණක් පිරිස්සසෙන් ඉඳගෙන අපි තාමත් උදක් ගණයි කියලා කියනවා නම් ඒකෙන් කියෙන්නේ අර මම ඉස්සෙල්ලා සඳහන් කළා වූ කාරණා වලින් නොවිදුන කියන එක. මම අර පොදුන් කියන සංද භූතය උදක් ගණයි කියන එකට අර්ථ විග්‍රහයක් පිටතර දුන්නේ. තාතාවක් මම මතක් කරන්නේ නැහැ. ඒ බඳු කාරණාවන්ගෙන් පිරිපුන් ඒ වාට ලැබි ඒ වාට විදු ඒ වයින් විදවන කියන අර්ථය. ඇයි එහෙම කරන්නදලා තියෙන්නේ? එහෙම කරන්න වෙලා තියෙන්නේ මේ රාග දේශ මොහ විනාශ කිරීමට තමත් වෙන්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව නෛර්යානික ධර්මයේ පිළිබඳව නිර්මල වූ ධර්මයේ පිළිබඳව අපට නිසි අවබෝධයක් නැතිකම විය හැකි කියලා අපට අනුමාන කරන්නට සිදු වෙනවා. අනේ බුදු සත්‍යයන් යසතේ ගත් කල අපිට මේ වචනවල අර්ථය අරගෙන දැන් ගැඹුරට යන්න කල. දැන් බලන්න මේ ගාථාවේ භාවිතා කොට ඉවත් කොට දමන කැලිකසල වලට තමයි සංඛාර කියලා කියන්නේ සංඛාර බාහස්. ඒක තමයි බහැර කරන්න කොහරි මොකට. එතකොට අපි ළඟ අපේ ජීවිතය තුළත් පුද්ගල ස්වභාවයෙන් ගත කරන ජීවිතය තුළ තියෙනවා අර ඉහතින් සඳහන් කළා වූ පුණ්‍යාදි අපුණ්‍යාදි අනිත්‍යාදි කියන මේ සංඛාරයන් එක්ක මේ සංඛාර කියන වචනේ ගත්තම ඒවෙන් කියවෙන කරුණ තමයි යලිත් ප්‍රතිසන්දියක් ලබා දෙන්නට යමි යලිත් ස්කන්ධ පහක් හටගන්නට යලිත් තිබෙනුම සංඛාරයක් හටගන්න තරම් ශක්තියක් ඇති හේතු අවකාශ කිරීම කියන එක. දැන් අපිත් එදිනදා ජීවිතේදී භාවිතා කරන විවිධ කාරණා මොනවද භාවිතා කරන්නේ? සතුට භාවිතා කරනවා, බය භාවිතා කරනවා, ලෝභය භාවිතා කරනවා, දුක භාවිතා කරනවා, කනගාටු භාවිතා කරනවා, විවිධ කාරණා භාවිතා කරනවා. භාවිතා කරලා ඉවරුනහම ඒක කසල. මේ කසල අපි අහත දාන්න නැතුව මේ කසල රැස් කරනවා. මෙන්න මේක අපි තේරුම් ගන්න එක වැරදක් නෙවෙයි. හැම කෙනාම පෞද්ගලිකව තමන්ගේ පංචේන්ද්‍රයන් මුල් කොටගෙන මනෝද්වාරය මුල් කොටගෙන කරන කටයුතු වලදී තමන්ට හොරෙන් මේ දුක් හට ගැනීමට අවශ්‍ය හේතු අවකාශ දෙවීමේවත් කසල ගොඩක් රැස් කිරීම කරගෙන යනවා. අන්න ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ බාහිර කසල ගොඩක් උදව් කරගෙන කසල ගොඩක් පෙන්වන්න හදන්නේ. බාහිර කසල ගොඩක් උදව් කරගෙන ඒක කසල බව තේරුම් ගත්ත කෙනාට හිස්කෝඳ ඇති නිලුම් මලක් හට ගන්නීමේ හැකියාව ඇති බව පැහැදිලි කරන්නට උත්සාහ කරන ලබන්නේ. මෙතන තේරුම් ගන්න මම ඔබට මතක් කරනවා මගේ ළමා කාලේ මගේ ශ්‍රවණ වැටුණු ගීතයක මේ දෙපදයක්. ඒකේ කිසියම් ධර්මතාවයක් පවතින නිසා තමයි මම ඉදිරිපත් කරන්නේ. මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයි නේ ඔයා ලස්සන මොහොනේ මල් මද හාසේ කවුරුද ගත්තේ හොරා. මම මේ දකින්න දෙයක් ඉදිරිපත් කරන්නේ. බලන්න අවුරුදු 5 4ක තල්සා ඉන්න සුරතල් මොහොන් වල තිබෙන සුන්දරත්වය අව්‍යාජ බව සහ ලංක බව. ඒ දරුවාම අවුරුදු 15 20 පණිනකොට අර තියෙන අව්‍යාජ බව සුන්දරත්වයේ වෙනුවට වංක බව කෛරාටිකකම සරපරස බව ආදී දේවල් වලින් පුද්ගලයා වෙනස් බවට පත් වෙනින්. ඒ ලස්සන මූණේ තියෙන මල් මදහට ඉවත් වී ගිහිල්ලා තියෙන රෞද්ධ බව, කෝපි බව, විරුද්ධතාවයක් දක්වන බව, සැහැසි බවක් ඇතිවත් වෙනවා. ඔබට හිතන්න මා මේ කල්පනා පැහැදිලි කරන්න ලබන්නේ. ඇතැම් බුදු සමයේ තාත්මවද යම් යම් ආගමික අනුසව ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා පොඩි දරුවෙක් වගේ වෙන්න කියලා. පොඩි දරුවෙක් වගේ වෙන්න කියන එකේ තේරුම අඩි 3මාරක් 2මාරක් පොත පුංචි දරුවෙක් වෙන්න කියන එක මේ ශරීරයෙන් නැකතිම වෙන්න කවදාවත් බෑ. අර පොඩි දරුවෙක් වගේ කියන එකේ තේරුම අවංකයි, කිසිවක් සංගවන්නේ අව්‍යාජයි, සිනහවෙන් පිරි. කිසියම් දුකක් හටගත්තත් ඒ සංගව ගන්න හැක අයින් කරලා දානවා. අන්න එහෙම ගැඹුරු කරුණක් මේ පැහැදිලි කරන්න ලබන. ඉතින් එතකොට අපි මෙතන තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඔබට මේ සමාජයේ ප්‍රතිසංගියක් ලැබුණාම ඒ ප්‍රතිසංගිය තුළ ඔබ දරුවෙක් වශයෙන් හැදින්නේ මව්පියන්ගේ ඇසුරේ. ඉතින් මව්පියන්ගේ ජීවන ගමන් මඟ 100%ක්ම පුතග්ජන සමාජය තුළ නම් නිවැරදි නෑ කියන එක තේරුම් ගන්න ඕන. ඔවුන්ගේ තියෙන ආගමික සංකල්ප, පෞල්වල සංකල්ප, තව තවත් ඔවුන්ගේ ගෙන ආව සංකල්පයන් නම් මේවා කවන්න, මේවා මෙහෙ මේවා මගින් මෙහෙවන දරුවෙක් බවට පත් කරන්න හැම විටම අම්මලා තාත්තලා උත්සාහ කරන උත්සාහතරම් ලබනවා. අපි මෙහෙම සියදොල් සමාජයකටයි උද්ගත වෙන්නේ. ඒ උපදීනේ උත්පත්ති ලැබුවයින් පසු අපට අර මෙලවින් කරුණු එකතු කරගන්නට පෙර පාපස එකපාරක් ආසිය දිවකය කියන මේ ඉන්ද්‍රියන් උදව් කරන ලෝක දිහා බලලා පුංචි දරුව නිරන්තරයෙන් තමන් ළඟ ඉන්න පුද්ගලයාගෙන් ප්‍රශ්න අහනවා හැම දෙයක් පිළිබඳව. ඒ වුන්ට අවශ්‍ය කර්ම ඉටු කර ගැනීමක්වත් මනෝද්වාරයක් සකස් කර ගැනීම. ඊට පෙරමස්තමේදී වුන්ට අර තියෙන සංකාර නැත්තම් කැලිකසල ඉටු කරන්නත් මැත්යෙන් තමයි අර අපිට දැක්කම සිත ඇදී යන්නේ. අපේ සිත සතුටින් කුල්මත් කරන සුන්දරී ලස්සන හදවතක් තියෙන බව පේන සුන්දරත්වයක් විඳින්න පුළුවන් දරුවෙක් කෙනෙන්නේ ළම ආකාරයේ. එතනින් පසුව දැන් මේ කොහොඳුන් කියන සමාජය තුළ කටයුතු කිරීමේදී තමයි මෙන්න මේ කසල ගොඩ පුංචි කසල ගොඩකින් ආරම්භ වෙලා කසල ඇරින් තැනටම කසල වැටෙන්න අපේ මේ කසල ගොඩ ප්‍රමාණිකූලව ලොකු වීගෙන යන්නේ. දැන් අපි තේරුම් ගන්න වෙනවා. එහෙම කීවට තේරෙන්නේ නැති නිසා තේරුම් ගන්න වෙනවා. අපිට මේ ක්‍රියාවලිය තුළ තිබෙනවා මෙන්න මෙහෙම අපාතින් දැන් වැඩි හිටියෙක් වශයෙන් ගැලුවොත් තේරෙන්නේ නමුත් ගම්තරු කාලේ අපාතින් සිදුවන අඩුපාඩුවක් නොදැන. ඒ ලෝක ස්වභාවයේ සිදුවෙන හැම දේවලම ඒකට ලෝක ස්වභාවය කියන්නේ මම දැන් ලෝක කියලා කියන්නේ මෙතන ස්කන්ධ පංචයක නෙමෙයි බාහිර ලෝකයන්ට. ඒ ලෝක ස්වභාවය අපි වෙලාවකට ඇලෙනවා, වෙලාවකට ගැටෙනවා, පක්ෂ වෙනවා, විපක්ෂ වෙනවා. ඒ පක්ෂ වෙලා විපක්ෂ වෙලා අපි කරන ලබන අඩුපාඩුවක් වරදක් තමයි ඒ සිදුවීම අපට ඕන විදිහට සිදුවෙන්න ඕන කියන මතයට පිළිතියි. ඒ සිදුවීම කියලා කියන්නේ සමහර විට වහිනික වෙන්න පුළුවන්, සායනික වෙන්න පුළුවන්, රජයක් ජය පරාජයක වෙන්න පුළුවන්, විභාගයේ ප්‍රතිඵල වෙන්නත් පුළුවන්, ඔබේ සහෝදර සහෝදරයන් ඉන්න ආකාරය වෙන්නත් පුළුවන්. ඒ ආදිවාසීන් හැම දෙයක් පිළිබඳවම ඔබට කිසියම් ආකාරයක පූර්ව නිගමනයක් තියෙනවා. ඒ පූර්ව නිගමනයේ ආකාරයෙන් සිදුවන ගම සන්තෝෂයි ගැටමක් නැහැ. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව සිදුවන ගමන් අපි එක්ක ගැටෙනවා. මුලින් ලෝකෙත් එක්කලා නොගැටෙන දරුවා මෙන්න මේ විදිහට මේ තමන්ට කැමති අකමැති ආදිවාසීන් ලෝකයේ බෙදන්ට යාම තුළ තමන්ගේ සිත බෙදා ගන්නවා. ඒ බෙදා ගැනීම තුළ ඇලීම් ගැටීම් කියන මූලයන් හටගන්න ලබනවා. ඇලීම සහ මුලාව, ගැටීම සහ මුලාව. තවත් විදිහකින් කතා කරන ලබනවා නම් මේ පිළිබඳව කතා කිරීමේදී අතක් කරන්න ඕන කාරණයක් තමයි මේකට බුදුන් වහන්සේ තවත් වචනයක් දෙලා තියෙනවා රාග, ද්වේෂ, මෝහ කියලා. ඒ පිළිබඳව තව ඉදිරියේදී අපි කතා කරන්න කල්පනා කරන ලබනවා. මෙන්න මේ ඉතා කුඩාවට තිබුණ මේ මූලයන් මේ සමාජ ජීවත් වීමේදී අපි බෞද්ධයෙක් වශයෙන් පන්සල් ගියාට මල් පහන් පූජා කරාට දාන ආදී කටයුතු දුන්නාට ඒව ආනිසංස වෙනවා තියෙන්නේ. නමුත් අපිට මේ ලෝකයක් එක්කලා ගැටීම නිසා තියෙන තරහයනේ ඒකත් ටික ටික වැඩිනවා. තව වැරදි වැඩනම් කරන්නේ දුරාචාරය නම් යදින් මේක වැඩෙන ස්වභාවය තව තව එන්න තියෙනට වැඩි වෙනවා. වැඩෙන ස්වභාවය. මෙන්න මේ විදිහට අර තාර අයිනේ තියෙන කසල බහැර කරන තැන වගේ අපේ මේ ජීවන ගමන් මගෙහි පවතින මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගැනීම තුළ ඒ අරමුණු අරගෙන විඳලා හෝ ප්‍රතික්ෂේප කරලා තමන්ට නොදැනෙන්නට නැවත ගන්නට පුළුවන් ආකාරයට අවකාශ කිරීමක් අපාතින් සිදු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සිත තුළ පවතින ආ වූ කසලබඩ සංකාරණේ අර්ථපතර නම් මේකත් සංකාර. දැන් මේ සංකාර රැස් කරන්න රැස් කරන්න මොකද වෙන්නේ? සංකාර රැස් කරන්න රැස් කරන්න කසලකඩ විශාල වෙනවා, විලා විශාල වෙනවා. කසලකඩ විශාල වෙන්න විශාල වෙන ලෝකෙත් සමග ඇති කර ගන්නා වූ ගැටුම් වැඩි කර ගන්න ලබනවා. ඒ ගැටුම පුංචි සහෝදර දෙන්නෙක් අතර වෙන්න පුළුවන්. ඒ ගැටුම පවුල් දෙකක් අතර වෙන්න පුළුවන්. ඒ ගැටුම ඊළඟට දේශපාලන අන්ත දෙකක් අතර වෙන්න පුළුවන්. ඔය විදිහට මේ ගැටුම කියන එක ඉන්නහට පුදුල් වෙමින් යනවා. ඒ පුදුල් වෙමින් යාම තුළ මොකද වෙන්නේ? කසලකට විශාල වෙනවානේ. කසලකට විශාල වෙනකොට එතන පල්ලතර එකතු වෙනවා කියන දුර්ගන්ධය හැමෝම එක නේද සිදු වෙන්නේ. මේ සංකාර නැවති කසලබර නිසා අමන දුර්ගන්ධය තමයි ලෝභ දේශ මොහයන් කියලා කියන්නේ. ඔබ නිරායෙන් දැන් ඉස්සරලා පුත්ජන භාවයේ තුල පැහැදිලි කළානේ දවන තහ තවන කියලා. මේපත් දැන් වැඩි කරගත්තා වූ ඔබට කවදාවත් මේ දැවීම සහ පැවීම අවම කරගන්න හම් වෙන්නේ නැහැ. එන්න තැන්නට දැවෙනවා පැවෙනවා වැඩි වෙනවා. මේ සත්‍යයන් තේරුම් ගැනීමේදී අප තවත් කරුණක් කෙරෙහි අපේ අවධානය යොමු කරන්න වෙනවා. මේ අපි කතා කරන විග්‍රහය සිදු වෙන්නේ පුහුදුන් භාවය තුළ. ඒ පුහුදුන් භාවය කියනක බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ විශේෂයෙන් සංයුත්තනිකාය සලායතන වග්ගය නැත්නම් කන්දක වග්ගවල ඉදිරිපත් කරලා තියෙන අර්ථය ඔබට මතකද? පුහුදුන් පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳව අස්සතවා පුතුම්ජන සුකුතනේ මේ සන්ද පංචකයාගේ ඉදින් නැරීම පිළිබඳ බෞද්ධ බවක් නැහැ. කර්යාණං අදස්සාවි. ඒ බුදු දේවල් දේශනා කරන ආර්යයන් වහන්සේලාගේ ඇසුරට යාමක් නැහැ. අරියස් ධම්මේ අකෝවිදෝ. ඒ ආර්ය ධර්මයට පේතරීමක් නැහැ. අරියස් ධම්මේ අවඤ්ඤීතෝ. ඒ ආර්ය ධර්මයේ හික්මීමක් ඇති කරගන්නෙත් නැහැ. සත්පුරුෂාණං අදස්සාවි. ඒ කර්ම ප්‍රේදලි කරන්නා වූ සත්පුරුෂින් මහත්ලා කියන්නේ. සත්පුරුෂ ධර්මයේ අකෝවිදෝ. ඒ සත්පුරුෂ ධර්මයට ප්‍රිය කරන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. ඒක හික්මෙන්නේ නැහැ. මෙන්න මේ පුතග්ජන භාවය තුළ තමයි මේ කසල සංගරාව මේ විදිහට රැස් වෙමින් මේ සාගේ ජීවිතයට ටිකෙන් ටික ටිකෙන් ටික කෙලස් දුර්ගන්ධය. මඩවලක දුගදහමනවා වගේ ජීවිතයේ මේ කෙලස් කල්පින් අපිට දිනුතුව තමයි මේ දුර්ගන්ධය නිසන්තරවම වැඩි වෙන්නට පටන් ගන්නෙ. දැන් මෙතන තේරුම් ගන්න තෝරන කරුණක් තිබෙනවා. මේ කාරණා එක්කලා වැඩෙන මූලයට අපි කියන්නේ රාග දේශ මොහ නැත්නම් ලෝභ දේශ මොහ කියලා. මෙයක් තමයි යමක් පැහැදිලි කර ගන්න තෝරන. රාග කියන වශයෙන් තමයි ඇල්ම නැත්නම් ලෝභ කියන අර්ථයක් සංහද සමාන වශයෙන් නිරුණ ගන්න. නමුත් මෙයක් පොඩි කියනස්තම් තිබෙනවා. ඒ වගේම දේශ කියන එක. ඒ වගේම මොහ කියන එක. මේ වචන තුන පිළිබඳව පොඩි විමසින්න කින්න මම පැහැදිලි කරන්න ලබන්නම්. බලන්න මේ පොතේ සඳහන් වෙනවා මේ චිත්තසංතානයන් උපදින්නා වූ විතර්ක තුනක් පිළිබඳව. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, මිහිංසා විතර්ක. තේරුම් ගන්න මේ කරුණා. විතර්ක කියන එකේ තේරුම තමන්ගේ අරමුණට මේ හැඟීම ගොඩ වෙන්නේ එකතු වෙන කියන එක. එතකොට යම් කිසි රූප ශබ්ද ගන්ධ රස හෝ වෙනත් ආකාරයක අරමුණු වීමක් පිළිබඳව ඔබට කාමයක් තිබෙනවා නම් කැමැත්තක්. ඒකයි කාමයන්ට නිදු කියලා කතා කරන්නේ. එතකොට ඔබ හේතු කර ගැනීමයි කැමති කොයි යම් මොහාකාරයෙන් හේතු කිරීමට භාවිතා කරන්න අවදාවි හෝ කෙනා හෝ පිළිබඳව සානුකම්පි බවක් ඇත්තේ නැහැ. එයයි ආත්මාර්ථික භාවය. දැන් ඔබට කිසියම් ආකාරයක මේ කාම විතරකේ හේතු කර ගැනීමට ලැබුණත් ඒ පිළිබඳ ඇල්මෙන් යුක්තව ඒ නැවත ජීනිය ඕනකමෙන් යුක්තව අවකාශ වෙනවා. හොඳයි ඔබට ඒ කාම විතරකේ විඳින්න ඉඩකඩ නොලැබුණත් මොකද වෙන්නේ? ඔබට කැමති බාධාවේ ප්‍රතිඵලයේ වශයෙන් ඔබ තුළ සැඟවී සිටිනා වූ මායාශ්‍රනික වේලියට එනවා එකට කියනවා ව්‍යාපාද විතර්ක කියලා. කාම විතර්කයන්ට බාධාවන් පැමිණීමේ ප්‍රතිඵලයයි ව්‍යාපාද විතර්කය පැමිණීම. ව්‍යාපාද විතර්කය පැමිණීම තමයි ඊට පස්සේ අන්ධ භූතෝ කියලා කියන්නේ අන්ධයි ඉන්හාත කරන කාරණා තේරෙන්නේ නැහැ. හරි වැරදි තේරෙන්නේ නැහැ. තමන් පිළි තපන් තමන්ගේ සිතින් උපන්නා වූ සිත උපන්නා වූ පීඩනය සංසිඳවා ගැනීමේ මඟ නෙමෙයි ඊට පස්සේ පීඩනය තව ප්‍රහාර හරි මුදා හරින මගේ තමයි යන්නේ. එහෙනම් ව්‍යාපාද විතර්කයේ පාදක කොටගෙන ඊළඟට උපදින විතර්කයේ තමයි විහිංසා විතර්කය නැත්නම් හිංසා කිරීම. තේරුම් ගන්න මේ කරුණ. පුංචි පුතෙක් යම් විදිහකට ඉන්නට ඔබ කැමති නම් ඒ විදිහට නොඉන්නකොට පුංචි පුතා වෙනුනොත් ඔබට තරහ එන්න පුළුවන්. ආදරයෙන් සැලකූ පුතාටම තේන්ති අවදිම ඔබ ගන්න පුළුවන්. මේ කාම විතරක ව්‍යාපාද විතරක හිංසා විතරක පුංචිකම් පුංචිම තැනක ක්‍රියාත්මක වුණේ ඇති. ලොකුම තැනක ගත්තාම කිසියම් ස්ථානයක කිසියම් කෙනෙක් සතු යම් මුදලක් තියෙනවා කියලා දැනගන්න පුළුවන්. මුදල් තියෙනවා නම් ලෝකෙ ඔක්කොම සැප තියෙනවා කියලා යම් කෙනෙක් උපකල්පනය කරලා මේ මුදල්ට ගැනීම සඳහා හොරෙන් යම් උපක්‍රමයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තමයි කාම විතරකේ කාමමුදල් සම්පතක කාන්තරක විදි නිසා. එතකොට මේ මොන තත්ත්වයකදී කවුරු හරි දැනගැනීම නිසා උන්වදීම නිසා වාදී වශයෙන් මේකට බාධාවක් වෙන්නට පුළුවන්. අන්න එතකොට කාමයන් පිළ නැති වෙනකොට තමයි ව්‍යාපාද විතරකේ ඉන්නේ. දැන් ව්‍යාපාද විතරකේ උත්සාහ කරන ලබන්නේ උරු ආරක්ෂාවෙන්ද? උරු බලාපොරොත්තු මොදවස් ලබා ගන්නද? එතනින් එහාට උරු කරන කියන කිසිදු වැඩක් පිළිබඳවට පාලනයක් නැහැ. අන්න විහිංසා විතරකේ ප්‍රාත්ම පුරහම එක් කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් පහ දෙනෙක් කියන්න පුළුවන්. දැන් මම කියන කරුණ මෙන්න මෙයයි. මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක භාවිතා කරන මිනිසුන්ට නොවේද ඒවා පාලනය කර ගැනීමට අවශ්‍ය ධර්මය ලබා දිය යුත්තේ? තනාන්තරගත ඉන්න අයට පමණද? බලන්න මේ මිනිසුන් දුකටපත් කරන අවුලටපත් කරන සමාජයේ විසනයන් සිදුවෙන මේ තන පාලනය කිරීම සඳහා නම් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ තිබෙන්නේ ඒ මරණින් පසු බලාපොරොත්තු ලබා ගැනීම යහපතක් වෙනවද? ඒ අනාගත උපන් ජීවිතයක් කිසි බලාපොරොත්තු වීම ප්‍රයෝජනවත්ද? මොකද ප්‍රශ්න තියන්නේ අද ගැටුම් තියන්නේ අද සමාජයේ අන්ත දුගී භාවයට පත් වෙන දුකටපත් වෙන්නේ මේ නරුම මිනිසුන් නිසාද? ඔවුන්ට ඉබඳු දේවල් නොකරන්නට ඉබඳු අවස්ථාවට ඉවයින් මිදෙන්නට ඒවා පාලනය කර ගැනීමට නොයිද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදාළ වෙන්නේ? අනේක තේරුම් ගන්න වෙනවා. එහෙම වුණාම වඩා ධර්මයේ ඕන සාමකාමී මිනිසුන්ටත් වඩා මේ ප්‍රචණ්ඩ මිනිසුන්ට ඇත්තම කියනවා නම් ඔවුන් මේ සමාජයේ මෙසේ මහ විශාල අපරාධයන් කරන ලබන්නේ. දැන් බලන්නම එකටත් ඔය මම මතක් කළේ. ඒ නිසා අපට තේරුම් ඥාය යුතු වෙනවා මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක භාවිතයට දෙනවා කියන එක තමයි පුතල් ජන භාවය කියලා කියන්නේ. භාවිතයට නොවි කඩා ගන්නට පුළුවන් කොහොමද කියන එක පිළිබඳව අපි ඉදිරියේ තවදුරටත් ධර්ම පැහැදිලි කරමින් යන්නේ මේ මූලික හේතු පැහැදිලි කරලා ඒක කරන්නේ තේරුම් ගන්න එක. ඒබඳු අවස්ථාවකදී එයින් මිදීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ කිසියම් උපක්‍රමයක් ධර්මයෙන් යනුවෙන් දේශනා කරලා තියෙනවා. එතකොට එනම් බුදුදහම සමාජ අපරාධ අවම කිරීම සඳහා මිනිසුන් දෙකටපත් වෙන කරුණු අවම කිරීම සඳහා භාවිතා කළ යුතු දෙයක් නෙවෙයිද? පොත්වල තිබූ පමණින් ඒක භාවිත කරන්න ප්‍රායෝගික නැහැ. වචනෙන් බුද්ධං සරණං ගච්ඡාමි හෝති කබදං සමාධියාමි කියූ පමණින් මේක ප්‍රායෝගික වෙන්නේ නැහැ, භාවිත වෙන්නේ නැහැ. ඒක භාවිතයෙන් තොන ප්‍රායෝගික දෙයක්. ඒ ප්‍රායෝගික දෙයක් බවට පත් දෙන්න නැති සමාජයේ තමයි ඔය පුදුන් නැත්තම් අන්ධ භූතය කියලා කතා කරන්නේ. එතකොට ඒ අන්ධ භූත සමාජයේ අන්ධ භූත භාවයෙන් පුතග්ජන සමාජයේ පුතග්ජන භාවයෙන් මුදවා ගැනීම සඳහා නොයිද බුදු පියාණන් වහන්සේ මෙබඳු ධර්මය අප්ලෝඩ් දේශනා කරවදාවේ. මේ පිළිබඳව තවත් පැත්තක් ඔබට මතක් කරන්න කැමතියි. ඇතැම් මේ සමාජය තුළ අපිට නිකන් දැනෙන දෙයක් අපිට ඔවුන් කීයේ මුඛයෙන් අපට එළිනකලාක ඇතන් අය කල්පනා කරන දෙයක් තමයි අපිට හිතන හිතෙනවා පැහැදිලිවම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපිට මේ ජීවිතේ කැමති කැමති විදිහ ජීවත් වෙන්න බාධාවක් බණහන් විදිහට අපි කැමති සතු වෙන හම්බ වෙන්නේ නැහැ කියලා ඔවුන් ධර්මයෙන් ඈතට යන ලක්ෂණක් සමහර අය දකිනවා අධ්‍යක්ීමෙන්ම ජීවිතය අසාර්ථකව තේරුණාම අපෝ ඝනත ළඟා වෙන්න කල්පනා කරනම කටකටක් කරේවත් කියාපහම අර තුරුණු වියේදී Tamange ජීවිතය පරිපූර්ණ කරගන්න මේ ධර්මයේ උදව් වෙනවායි කියලා කල්පනා කරන්නේ නැති සමාජයක් තියෙනවා. මෞපියන් ගුරුවරුන් හැමදෙනාම මේ සමාජයේ මේ ආකල්පය වෙනස් කරන්න මහන්සි වෙන්න වෙනවා. කෙනෙකුගේ ජීවිතය ධර්මයේ තුල කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වෙන ධර්මෙන් පිටස්තරව මේ සමාජයේ යම් යම් සංස්ථාවන් ස්ථාපිත වී පවතිනවා නම් ඒ සංස්ථා ස්ථාපිත වී පවතින්නේ ඒ සමාජ යහපතට උදව් උපකාර කරන නිසා සමාජ ප්‍රගමණයට අනාගත පරිණාමයට අවශ්‍ය නිසා ඊටත්තර නිර්වෘත් සමාජ සංස්ථාවන් දිහින්න පුළුවන් නමුත් පවතින්නේ ඒ යම් යම් අඩුපාඩු තිබුණත් අපේ පිළි ආරම් වෙන ආගම් ભેදකින් කරව. මා මෙතන කතා කරන්නේ රජ සංස්ථා ගැන නොවේ. පෞල් සංස්ථා පෞල නැමති ඒකකය ඥාතීන් නැමති ඒකකය විවාහය නැමති සංස්ථාව ආදී වශයෙන් නේද කල්පනා කරන්න මම මේක ආශ්‍රයෙන් යම් වචනයක් ඔබට පැහැදිලි කරනවා ලින්ගතිකම ආදරය රාගය මේවා එකක් එහෙම නෙවෙයි දෙකක් තුනක් අපිට තවා ගන්න රාග දේශ මොහ වෙනයි ලින්ගතිකම ආදරය වෙනයි ලින්දතුකම කියන්නේ කී ස්වභාවය තමයි මලකටවත් මල අරගෙන සුවඳ බලලා ඒක පොඩි කරලා ගන්න දෙයකම දැන් සමහර චරිත ලක්ෂණ දැක්කම වෙන මල අතට ගන්න පස්සේ පොඩි කරලා ගන්නවා එහෙනම් ඒ නරුම මිනිසාට තවත් මලක් හම්බුණත් ඕක කරන්න කියන කෝගේ චරිතයේ පෙන්වන ලබනවා එතන මං පෙන්නන පිටසක් 34 තේන මලක් ඊට පස්සේ පෙන්නන තවත් මලක් කියලා වෙන දෙයක් ඒ ඔහුගේ චරිත ලක්ෂණ එතකොට මලක තියෙන සුන්දරත්වය දැකලා සුවඳ විඳලා ඒක විනාශ නොකර තියාගන්න පුළුවන් සංවේදී හදවතකට ලින්දක් හදවතකට ආගර්මී හදවතකට අන්නේ වගේ මේ සමාජය තුළ හැදෙන වෙන විපක්ෂයක් 50ට 50 උපදිනවා කියන ප්‍රසවයෙන් පෞල් මත්තෙන් වෙනස්කම් තිබුණත් සමස්තයක් වශයෙන් දැක්කල ඕගොන් විසින් ඔවුන් මේ අවුරුදු රහස් ගණනක් තිස්සේ දිනු කරගත්තා වූ බුද්ධි මහිමේ ඔවුන්ගේ ඉදිරි පරපුර ලබතරපුරකට ලබා දී පරිලෝය ආයතන ලබා දී යුතුයි. ඒ නිසා හැම අයකින් මතු පරපුරක් සමන්තර බුද්ධිමත් අය උපදින්නට ඕන. නැත්තම් මේ දිනු කරගත් ආව තාක්ෂණය නැතුවියොත් එම අය අවුරුදු 2000 5000 කැයිර දිනු කරගන්න. ඒ නිසා පරපුරක් අවශ්‍ය නැහැ කියන්න බෑ අපි කාටවත්. පරපුරක් අවශ්‍ය නම් ඒ පරපුර සැදීම සඳහා ඒ ආගම් මට්ටමින් සහ රජයේ පවතින නීති මට්ටමින් ස්ථාපිත කරපු අවස්ථාවක් තමයි අධ්‍යාපනය ලබ ආදායම් මාර්ගයක් සකස් කරන නිසි වයසේදී ඒ චාරිත්‍රානුකූල විවාහයකට පත් වෙනවා. ඒ විවාහයේදී ඊට පසුව ඒ අමු සැමියන් දෙදෙනා නැත්නම් සැමියා සහෝදරයන් දෙදෙනා ඒ ඇයට ඊළඟ හම් වෙන්න පදේ තමයි මෞපියන් කියලා කියන්නේ. පීත්‍රුත්වේ මාතෘත්වයේ හිමි වෙන්නේ දරු සම්පත් නිසා. ඒ මේ දරු සම්පත් කියන එක සමාජයට අවශ්‍යයි. ඒ වගේම උසිමත් පරපුරක් අවශ්‍යයි. එතකොට එතන පවතින මේ සම්බන්ධතාවය අස්වාභාවික නෑ ස්වාභාවිකයි. එය බලලෙකුට මීයෙක් අහු වුණා වගේ වෙන්නත් බෑ. කොටියෙකුට මුවදෙක් අහු වුණා වගේ වෙන්නත් බෑ. ඒක එහෙමනම් ලෙන්ගතු නෑ. එතකොට තියෙන ආත්මార్థකාමීත්වය. අන්න ඒ බුදු සත්‍යයක් තමයි රාග කියලා කියන්නේ. ඔවුනොන්ට සංවේදීව ඔවුනොන්ගේ කැමැත්ත පිළිඅරගෙන ඔවුනොන්ට වදයක් පිළිහරයක් නොවන ආකාරයට මේ ජීවිත ගත කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධතාවල පාපී රාග කියන්නේ නැහැ. ඒගොල්ලෙ ඉන්නක සම්බන්ධතාව එන්න තියෙන්න වෙනවා ඒක. අනාගාමී කියන තැනදක්වා මේ සම්බන්ධතාවලට බාධාවත් නැති බව අපට පුළුවන් කරන්න ලැබෙනවා. එහෙනම් ඔබ කල්පියා බය වෙන්නේ මොකටද? නමුත් ඒ විවාහය නැවත සංස්ථාව තුළ පවතින ස්ථිර සම්බන්ධතාවයි මුආගිය වෙනත් ව්‍යාජ වැරදි ව්‍යාවිචාර නැත්තම් පිළිගන්නේ නැති සම්බන්ධතාව මේ සමාජයේ පවතින බව ඔබ දන්නවා විකෘති දේවල් ඒවම විස්තර කරන්න නැහැ මෙතන සමහර දරුවන් පවාහනින් ඉඳලා තමක් තියෙනවා නමුත් අර නීත්‍යානුකූල සිදුවන මේ විවාහය නැවත සම්බන්ධතාවෙන් පිටස්තර සමහර රටවල පවතින ආකාර කිස්ති නිස්සී නර්ථ පුරුෂෙන් දෝෂෙන් අතර ආදී වශයෙන් යමේ තවත් මේ සමාජයේ තියෙන සිදුවීම්. මේ සියල්ල විකෘති අතක තියාගන්න. මේ සියල්ලේ තියෙන රාගේ අතක තියාගන්න. රාගයේද තමයි විකෘති පැත්තට යන්න පුළුවන් තමයි. ආදරයට රෙන්ගතුකමට සංවේදී බවට මේ විකෘති කාරණාවට යන්න බෑ. ඒක සුන්දර දෙයක් කියලා මම අධ්‍යක්ෂණයෙන් දන්නේ නැති වුණාට මා කියූ පොත්පත් ආශ්‍රයෙන් බොහෝ පොත්පත් කියවලා තියෙනවා. ආශ්‍රයෙන් මතකට ගිහින් ඇතිලි ගිහින් තියෙනවා. ඒ වගේම ධර්මයේ තුලත් මායිත දකිනවා. එහෙනම් ඔබ කල්පනා කරන්න බුදු සමයේ බාධා පමනලා තියෙන විකෘති කාමයේ තියෙන රාගය. දෙන්නත් කොහොමද ආදරයට සංවේදී බවට බාධා පමනලා නැහැ. ඒ සමයේ හැදෙන වෙන પરම්පරාවට මේ අවවාදයේ ලබා දෙන්න මේ බුදු සමයෙන් විවාහ ජීවිතයක් ලස්සන කරනව ඇරුණාම බාධා පමුණුනවා නෙමෙයි. පිරිසෙනෙක් වශයෙන් හැසිරීමට බාධා පමුණුනවා. ඒක අන්නයට සමාජයට හානියක් නිසා. නමුත් සැබෑ මිනිසෙක් වශයෙන් සංවේදී මිනිසෙක් වශයෙන් කාන්තාවක් වශයෙන් කටයුතු කරනවා නම් ඒකට කිසිදු බාධාවක් නැහැ. ඒකකට අර රාගවල තමයි දේශ තියෙන්නේ. රාගමෝහ දේශමෝහ මතක කරගන්න පෞද්ගල කාලයක පෙරහැරක් සඳහා වතුරම පැත්තේ මේ දැරියක් අරන් ගිය වැඩිහිටියෙක් වැඩිහිටි කරුණෙක් සිටියා. මේ අධ්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා. බලපුවම කුමේ කරන විවිධ විකෘති කරගත්ත පුද්ගලයෙක්. ඔතෝනේ උනාද සම් කාර්යය කොපිරකට හම්බුනේ නැහැ. පසු කාලින පසුදා හම්බුනා දැරිය අතලකට ටික් කරලා නම් අරලා ගාලා. අන්න ඒ රාගයට ඒවා කරන්න පුළුවන් තමයි. ඒ නිහානි කරන්න පුළුවන් තමයි. ලෙන්ගතකමට ආදරයට හානි කරන්න බෑ මතක තියාගන්න මේ කාරණා. එතකොට පෞල් සංස්ථාවක රාගයේ නෙමෙයි ආදරයේ තියෙන්නේ. ආදරයේ තියෙන්නේ තේරුම විනාශ කරන්න යාරක ගන්නවා කියන එක. නමුත් මේ தත්ත්වයන් තේරුම් නොගන්න සමාජයක් ඊළඟට මොකද වෙන්නේ? අර ආදරයේ විකෘති කතර දිහාමයි රාගයේ බලපෑම් වෙනවා. ඒබඳු தත්ත්වයන් නොවේදනේ සමාජය තුල අද ඔය බුදු සමයේ ගැඹුරු වටහා නොගැනීම තුල මෙතරම් මේ අපරාධ කරදර හිරිකල බාධා බහුල වෙන්න හේතු එවනම් මේ පල්මඩ වලේ තවදුරටත් නිරන් මේ හටගන්නේ දඳහමන එකමයි. අපේ පිළිබඳ කතා කළා ඇති දැන් පල්මඩ වල පිළිබඳව. දැන් මේ පල්මඩ වල සංකතා කරන්නේ කුසුත් කතල බහැල දමන තැන පාරයිනේ තියෙන එක නෙවෙයි. ඒ පුතඥන භාවයේ නැමැති ඔබද තුල ඔබ එදිනදා ගන්නා වූ අරමුණු තුළ ලෝභ දේශ මොහ වශයෙන් අපි කියන සංහාංශේ කියලා කතා කරනවා. මෙසේ කසල ගොඩක් ඔබ විසින් එකතු කරගන්නවා. භාවිතෙන් අතහැර දැමූ දේවල් කසල අනවශ්‍ය දේවල් කසල ඒ අනවශ්‍ය කියන්නේ ඇයි කියලා මම පසු පැහැදිලි කරා මේ තමයි ධර්මයෙන් තොර සමාජයේ යන ගමන් මඟ පුද්ගලයා අසුතු අපතුත් යනවා කියන පුද්ගලයාට මේ අර බුදුන් වහන්සේ දාලා අර ධර්මතාවය පිළිබඳව අවබෝධයක් දැන් බුදුරජාණන් වහන්සේ සුතවත් පරිසාවකෙක් වශයෙන් කුමක්ද දේශනා කළේ අල්කාකෙන්ට ඔය කියන ක්‍රියාදාමය තුළ උන්වහන්ස දකින ගන්න ලබනවා පුද්ගලයා නෙවෙයි සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ ඔබට පුද්ගලයෙක් වෙනවාට ජීවිතයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඔබට වෙනවාට ඒක සම්මුතිකත්වය කියලා කියනවා ඒක අනිත්‍යය මතමින් ජීවත් වීමේදී පිළිගන්න ඕන අනුගමනය කරන්න ඕන නමුත් මේ මඩවලේ නිර්මලක් පුදුවා ගන්නට අවශ්‍ය නම් ඔය දැක්ම තුළ බෑ ඔය දැක්ම තුළ පුළුවන්කමක් දෙන්නේ උපරිමය ජහපත් දේවල්කට මරණින් මතු සුගති ගාමී වීම මිනිසුන් අතර ඉපදීම හෝ දෙවියන් අතර ඉපදීම තමයි. අර දුකින් මිදීම නම් වූ ගැටුම් අවම කර ගැනීම නම් වූ මඩවලේ පිටන නිලුම් මල පුදුවා ගන්න පුළුවන්කමක්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා දාලා වූ ධර්මතාවයක් පවතින අපි හැමදෙනා ගාවම. අන්න සුතව ආර්ය ශ්‍රාවක වරියානම් දස්සාවි ආර්යස් ධම්මේ කෝවිදු ආර්යස් ධම්මේ සුවිනීතෝ කියන වචනේ අර්ථය විග්‍රහ කරන ලබනා සූත්‍ර දේශනාවල පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනා වූ ධර්මතාවයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. මතක තබා ගන්න. ඇසෙන් අරමුණක් ගත්තත්, කනෙන් අරමුණක් ගත්තත්, නාසෙන් අරමුණක් ගත්තත්, කල්පනා කළත්, ගමනක් ගියත්, රැකියාවක් කළත්, නිදාගත්තත්. මේ සෑම මොහොතකම පංචද්වාරයේ මුල් කොටගෙන හෝ මනෝද්වාරයේ මුල් කොටගෙන අපි ළඟ උපදින ශ්‍රණික ධර්මතාවයේ තමයි ස්කන්ධ පහ කියලා කියන්නේ. මේ නෙළුම්මල පුබදවා ගන්නට නම් මේ කරුණ පිළිබඳව අවබෝධය ලබා ගන්නට අවශ්‍යයි. නැත්නම් කවදාවත් නෙළුම්මල පුබදවා ගන්න පුළුවන් කමක් නැහැ. ඒකනේ ඒ කාලේ නෙළුම්මල තිබුණා මේ විලේ. බුද්ධ ශාසනයේ උතුර. පදකාලීන දකින්ට නැත්තේ ඔය නිලුම්මල පූජා ගන්න අවශ්‍ය අවබෝධය නැතිකම. සසර කොට නම් හැමෝම කොට ගහගෙන ලබනවා. සසර කොටක් බව දන්නේ නැමහා වටිනා දේවල් විතර තමයි සමහර කොට ගහගන්නේ. බුදුජානන් වහන්සේ අදාරනවා ඒකට සංකාරිකව සසර කියලා. අපි මහලොකු වටිනා දේවල් විතර රැස් කරගෙන සසර යන්න දෙයක් තියෙනවා ඉදින්න මේවායි. තමන් ගමන් නිදන් කියලා හොයාගෙන. බුදුන් වහන්සේ අදාරනවා සසරෙන් මිදින්ට අවශ්‍යයි මිදීම සුදුසුයි. මොකද සසර ගමන කියන එක මේ කුණාටු සහිත සාගරයක වන්දනක් තමයි. ඒකේ ගල්තර තේන හිම පරිම තමයි තිබෙනවා. ඒක කුණාටු තිබෙනවා. ඒ වගේම යන වාහනයේ කිසිදු ආකාරයක ජායතු ගමන් මඟ නිර්ණය කිරීම පිළිබඳ තීරණයක් සුවලක් හදලා ඉංජින් එකක් මුකුත් නැහැ. අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍ය සම්පන්න ගමනක් තියෙනවා. මම ජීවිතය පිළිබඳ කරපු විග්‍රහයක් කරේ. ඒක මතක් කරන්නම් තේරුම් ගන්න. ධර්මීය තේරුම් නොගත් ජීවිතය රුවලක් නැතුව, හබලක් නැතුව, ඉංජින් එකක් නැතුව මූදක දාපු බෝට්ටුවක් වගේ. ඒකට කිසිදු ඉලක්කයකට යන්න බෑ. ඒ සාගරය තුළ ගල්තර පවතිනවා, අයිස්කඳු පවතිනවා සහ කුණාටු පවතිනවා, සුළිසුළං පවතිනවා. මේ සියල්ලට ඒ පැත්තට ගසා යන කරන විට තමන්ට අවශ්‍ය ඉලක්කයකට යන්න බෑ. ඒ ප්‍රත්‍යවිදන ජීවිතය මා දකින්න හැකි. නමුත් රුවලක් හබලක් තියෙනවා වගේ තමයි ධර්මයේ කියන දේ ගත්තම තමන්ට තම පාලනය කරගෙන තමන්ට ඕන තැනට අරන් යන්න පුළුවන් තමයි. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මේ කසල ගොඩේ නෙළුම් මල පුබුදවා ගන්නට නිරවුල්ව තේරුම් ගන්න. යෝතේ වස්සසතං ජීවේ අපස්සං උදේ අව්‍යං යන බුද්ධ වචනේ තියෙන තේරුම. ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම මැදන වසර 100ක් ගත කරනවාට වඩා ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම දන දින ගත කරන එක දවස වඩා උතුම්ය. ඒක ආකාරය පදිකයි මං කී ප්‍රතිකේ කියන්නේ අර්ථය. කොහොමද ස්කන්ධ පංචකයාගේ ඉපදීම මැරීම කියලා කියන්නේ? වෙන මං කී පතාවක් කියන ප්‍රම නැවතත් පැහැදිලි කර දෙන්න ලබනවා. මා මෙතන වචනයක් ඉදිරිපත් කළා නිරවුල්ව තේරුම් ගන්න කියන්නේ. නිරවුල්ව තේරුම් ගන්න කියලා කියන්නේ අපි මෙතෙක් මේවන විකක් ඇසු විද මාධ්‍යස්සේ ඇසු ධර්මදේශනා සහ පොතපත්වල ලියන කාරණාස්යෙන් අපි දකිනවා මෙතන කිසියම් ආකාරයක නමග යාමක් ව්‍යාජයක් තියෙනවා නේද කියලා. කොහොමද ඒක සිදු වෙන්නේ? අපි රූප කියනවා බට ව්‍යාපෝ තේජ රූප, ධාතු කියනවා බට ව්‍යාපෝ තේජ රූප කතා කරනවා. ඒ වගේම ඒ විදිහට එහෙම ගන්නවා. නමුත් මේ රූපමද පංචස්කන්ධේ රූප කියලා කියන්නේ. එහෙම වරහන් නැතිනේ පොත්පත්වල පෙන්වලා තියෙනවා සතර මහා භූතයන් එන් කියලා. හැබැයි සතර මහා භූතයන් සහ සතර මහා භූතයන් ගෙන් හට ගන්නා කියන වචනේ තේරුම් අරගන්නේ. එතනට තේරුම් ගන්න වෙනවා. මේ තේරුම් ගැනීම තුළ ඔබට තේන්න ඕන මෙන්න මෙහෙම. අම් පසුගිය ධර්මදේශනාවල පැහැදිලි කළා ඇසට රූපයක් ස්පර්ශ ඉස්සර බාහිර බාහිර තියෙන රූපේ මම දෙන්නේ කතා කරන්නේ ස්පර්ශයෙන් ආලෝකය දවලින්. ඒකකට පස්ස චෛසික හට ගන්න තැන තමයි මේ චක්කු ප්‍රසාදයේ පිටින්නේ. එතන හට ගන්න වේදනා පස්ස වේදනා ස්පර්ශ වේදනාවට ලක් වෙනවා. දැන් විදින්නේ මොකක්ද එතන? විදින්නේ ඔහුට යමක් පෙනෙන නිසා රූපයක්. ඒ රූපේ බාහිර තියෙන එක නෙවෙයි බාහිර රූපේ උදාගෙන ඔබේ සිතේ හටගත්තා වූ ඔබේ ස්පර්ශකයි සිතේ පහදේ හටගත්තා වූ රූප රූපය. ඒ ඇටට ගත්තාම රූප රූපය, කනට ගත්තාම ශබ්ද රූපය, නාසයට ගත්තාම ගන්ධ රූපය, දිවට ගත්තාම රස රූපය, කායට ගත්තාම උපස්සබ්ද රූපය, මනසට ගත්තාම මේ ඔක්කොම උදව් කරගත්තාම මනෝ රූපය. ඒක කිසි ගැටලුවක් නැහැ. එතකොට රූපී අරූපී බඹතල වලට අපායවට මේ හැමතැනටම බාහිර පටවියාපෝ තේජෝ ආයු ශරීරයක් නැති වුණාට පාපේ වුණ රූපේ වෙන පව් කරුවන්ට පින රූප වෙන බවට පත් වෙන උපාදිත පරිසංදාවි දෙවියන්ට ධානයේ රූප බවට පත් වෙන රූපී අරූපී වුණත් කොතනකදුණක් පංචස්කන්ධයක් පංචපාදානස්කන්ධයක් කියන්නේ එකනේ. එතකොට මේක තේරුම් ගන්න විඳීම ඒ රූපේ අපිට විඳිනවා සැප දුක් උපේක්ෂාවයි කිසියම් වේදනාවකි. වේදනාවක් කියන්නේ විඳිනවා කියන එක. ඔබ අරමුණ රූපය වශයෙන් නොගත්තොත් ඔබ ශරීර රූපය වශයෙන් ගත්තොත් ඒ හැම වෙලාවෙම මොකද්ද ඔබ විඳින්නේ වේදනාවේ? ගෞරවිතව බලන්න. ඔබ ශරීරයේ රූප කියලා ගත්තොත් එහෙම ඇහැට රූපයක් හම්බ වෙනවා, කංශ ශබ්දයක් හම්බ වෙනවා, නාසයක් ගන්ධයක් හම්බ වෙනවා. ශරීරයේ රූප. ගන්ධයේ ගන්ධ රූපෙ නෙමෙයි දෙන්නේ. ශබ්දයක් කරනකොට ශබ්ද රූපෙ නෙමෙයි දෙන්නේ. ආකීවද කියලා වෙන යවුම් කල්පනා කරලා බලන්න. ඒ ශබ්ද රූපයේ රූප රූපයේ ගන්ධ රූපයේ තමයි වේදනා ස්කන්ධෙන්නේ. ඒ විදිහට තමයි සංඥායෙන් හඳුනන්නේ. ඒ විදිහ නවින ආකාරයට තමයි ඊට ඇලීම් ගැටීම් හෝ ඇලීම් මුලා හෝ ගැටීම් මුලා ආදී වශයෙන් සංඛාරය. අන්න තනනාව පහළවද සංඛාර ස්තම්භය සංඛාරෝපාදාන ස්තම්භය බවට පත් වෙනවා. සංඛාරති වි යලි හේතු උපදවන්ත පරෝපදවන්ත අධික්‍රම හේතු වලට. සංඛාරති වි එවනම සංඛාරයක් හට ගන්න පුළුවන් ඉතුරු කරන හේතු වලට. මේ රූප වේදනා සංඥා සංඛාර මොන පැත්තට හටගත්තත් ඒක පිළිගන්නේ කයි විඥානය කියන්නේ. හොඳ නම් හොඳයි කියලා නරක නම් නරකයි කියලා එයි විඥානයට තින්ද කවුද රූපිය රූපිද එහෙම කතාවක් නෑ. ඒ ඕන මේක පිළිගැනීම කයි විඥානය කියන්නේ. දැන් තේරුම් ගන්න. මෙතන මේක මේ ස්කන්ධ පංචකය කසල ගොඩක් වෙන්නේ කොහොමද? කසල ගොඩක් නොවි මලක් උපදවා ගන්නෙ කොහොමද? ඒකනේ අපිට පැහැදිලි කරන්න තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේලා ලෝකෙට හිදි කරගත්ත මේ ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිලා නේතං මම නේතෝමස්මින් නොමේසෝ වත්තාය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඒ බුද්ධ වචනේ ආරි සත්‍යය. පොහොදන කියන ඕනෑම කෙනෙක් මොකද්ද කරගත්තේ? හේතං මම හේතෝමස්මින් නේසෝ මේ අත්තා. එයි මම එය මගේ ආත්මය. මගේ ආත්මය කියන ශරීරය නෙමෙයි ඒක. ඒ මම වෙන්නේ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ තරහ හෝ බය හෝ දුක හෝ කනගාටුව. ඒ මොහොතේ උපදින ඒ ආරම්මණය මුල් ප්‍රගත ස්කන්ධය. දැන් මේ විදිහට මම මගේ ආත්ම කියන එකට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. කිසිම දිනෙක මේක පුංචි කාලේ නම් නිත්‍ය සුඛාත්ම කියන වචනයක් භාවිත කරනකොට මේ වින්දනයේදී ඇලීම සහ ගැටීම තුළ සිදුවන්නේ නිත්‍ය සුඛාත්ම දෙකම. දැන් ඔබ නිරන්තරයෙන් මේ ඇලීම සහ ගැටීම තුළ ජීවත් වෙනකම් නිරන්තරයෙන් ස්කන්ධ පහෙන් පහට මොකද කරන්නේ? ස්කන්ධ පහ ඇති නැති වුණාට ඉතුරු කුණු කසල ටික බැහැර කරනවා කුණුකට. මේකට තමයි ජීවිතයේ මුල් ස්ථාවරතාව දක්වාම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැරිනවා කියන උත්තර ගන්නයි. පරිහාණ ධම්ම සූත්‍රයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් නොගන්නා, අනිත්‍ය සුඛාත්මයෙන් ගන්නා නිරන්තරයෙන්ම ජීවිත ආසානේ දක්වා පිළිගෙනා කියලා උන්වහන්සේලා දාරවා. දැන් ඔබට තේරෙනවද මේ වර්ධවා තේරුම් ගැනීම තුළ ඔබ තවදුරටත් කපල ගොඩක් හදාගෙන ගම්දොර ගම්දු වැඩි කර ගන්න වරුණාම නෙළුම් මල හදාගන්න හැටි දන්නේ නැහැ කියලා. මේ අපි කතා කරන්නේ සමාජයේ සිදුවෙන දේ. ඒ අතරතර කෙනෙක් හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්, නරක මිනිසෙක් වෙන්න පුළුවන්, සිල්වත් කෙනෙක් වෙන්න පුළුවන්, සුතන් ජන භාවය සිල්වත්, හොඳ මිනිස්සෙක් සිල්වත්. ඒ වගේම නරක මිනිස්සෙක්ට ඔය කියන වෙනස්කම් තිබුණාට ඔවුන්ට මේ සංයෝජන ගැන කියන පහ අපි ගන්නකොට පහක් කියලා දැනට සත්‍යය විද්‍යාවේ කිත්තාගේ අම්බත මරාමාසතාම රාගපටිග කියන මේ පහ පිළිබඳව ඉවරට දැනේ වැටහිලා නැහැ. ඒ පහ ඇතුලේ ඔය හොඳ නරක ඔක්කොම කරන්නේ. ඒ සංයෝජන කියන්නේ සසර දැන තබන. දැන් අර පුතත් ගැන කියන වචනේ තමයි පැහැදිලි කළා සත්‍යය විද්‍යාවේ බහුල කියන අර්ථයක්. තේරුම් ගන්න මේ කාරණාව. බහුල සක්කායික බහුල අරමුණින් අරමුණට විවිධ සක්කායික සිඳඳි ගලනවා. එහෙනම් මේ කාරණේ තේරුම් ගැනීමේදී මොකක්ද වටහලම් තෝරන කාරණාව? නිරන්තරයෙන් මේ දෘෂ්ටිගත ස්වභාවය එහෙම නැත්නම් මේ පිරිහෙන ස්වභාවය තුළ තමයි ජීවත් වෙන්නේ. ඔබ වචනෙන් දන්නේ නැති වුණාට මේ අරමුණ බාර ගැනීම තුළ ඇලීම සහ ගැටීම එතන තමයි. ඒ ඇලීමට තමයි සක්කාය විච්ඡ කියලා කියන්නේ. ඒ ඇලීම සහ ගැටීමට තමයි නිත්‍ය කියලා කියන්නේ. නිත්‍ය කියන එකට තමයි මම කියන්නේ. ඒකට තමයි මගේ කියන්නේ. ඒකට තමයි මගේ ආත්මය කියලා කියන්නේ. වචනෙන් කියවේ නැති වුණාට මේ අරමුණවල ස්වභාවය අපිට කැමති පරිදි අල්ලා ගන්න ප්‍රතික්ෂේප කරන්න ගියාම මෙතන තියෙන අධර්මතාවය තමයි නිත්‍ය සත්‍යය. මේ නිත්‍යක ආත්ම තුළ තමයි පින්නතනේ අර කියන කසල ගොඩ නැත්තම් නිරන්තරයෙන් වැඩෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය දුතු එින් මගහැරීම සඳහා බුද්ධ කාලයේ පෙර උපන්නාය දරුවා වූ මහන්සි දුතු අනිත් දුක්ඛානාත්මේ භාවිතයෙන් තොරව සිතේ කර්මක තබා ගන්නා වූ කර්මස්ථාන මාර්ගයෙන් කනිවි නිවරණ කියන කොට යටපත් කරගෙන කාම ලෝකෙ උපදින්න තියෙන හේතු වෙනකොට ආපහු රූපී අරූපී පැත්තකට අවිද්‍යාව අරන් ගිහලා ඒ ටික කාලයකට තනසීමට යන්න ගිය පාරවල් දුතු ඒවත් අවිද්‍යාව දුරුන් නැති බව සාන ඒවා දුෂ්ටක්ෂණවල උපත් වශයෙන් උන්වහන්සේ සමහර දුක්වල දේශනා කරලා තියෙනවා ඒ සත්‍ය ගවේෂණයට විය පිළි නොමග යාමේ ප්‍රතිඵල තමයි ඔය සියල්ල රූපී අරූපී බඹතල තත්පා සියල්ල හමු වෙන නොමග යාමක ප්‍රතිඵලයක් ඒක මත්යන් පානය කිරීම වගේ සරල දෙකින් නම් ආගෙනනේ ධර්මයේ නමින් නොමග යාම දැන් මෙතකත් එහෙමනම් මේ සමාධිය ධර්මස්ත්‍රණය කරන අයට දැන් තේරුම් ගන්න ඕන කාරණේ මොකද්ද මේ උපමාවෙන් පෙන්වන මඩවලේ මඩවලක් විදිහට තියාගන්නවද මඩවලේ නෙළුම් මලක් බවට පත් වෙනවද කවුද ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසකවල සම්මා සම්බුද්ධ ශ්‍රාවකා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ මඩවල තේරුම් ගත්තොත් මේ මඩවලේම නෙළුම් මලක් හදාගෙන අර දඬ වෙනුවට පිටලේසි සුගන්ධය හැමමෙන්න ප්‍රඥාවෙන් බබලන්න අතිරෝචිතයි වලට සක් කරගන්නට මඟ අනුගමනය කරන්න පුළුවන් වෙනවා ඒකම පිළිගන්නේ මේ සංස්කාරයන් නිරන්තරයෙන්ම මේ යන මඟ නිත්‍යතාත්මයි වශයෙන් පිළිගැනීමෙන්ද මේ සත්‍යයන් තේරුම් ගන්න පංසිල්වල හෝ දසසිල්වල හෝ අටසිල්වල හෝ උපසම්පදා සිල්වල හෝ ඊටත් වඩා තව වෙනස් සිල්වල කෙනෙකුට සංවර වෙමින් කායික වාචික සංවරයක් ඇති කරගෙන ඒ සඳහා යහපොන්නි සිත් ජීවිතය සුභති ගාමී කර ගන්න පුළුවන්. නමුත් සක්කාය දිට්ඨි චිකිත්සා සීලබක තරාමාස කියන්නා වූ සංයෝජන බැවින් පහත්තුලයි මේ යන්නේ. බුදුන් වහන්සේ කියන්නේ සංයෝජන බැවින් තුල යන්නට නෙමෙයි සංයෝජන කඩා ගන්නට. සංයෝජන කඩා ගන්නට. ඒ සංයෝජන බැවින් තුල නෙළුම් මල දෙන්නේ නැහැ කවදාවත්. සංයෝජන කඩා ගන්නට පුළුවන් නම් තමයි මේ නෙළුම් මල ස්වන්දවත් නෙළුම් මල පූජා ගන්න පුළුවන්කමක් තියෙන ඔබේ සිත නැමති විලේ. එහෙනම් ඒකට පිළිගන්ත වෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ සෝඛිය සූත්‍ර දේශනාවල නිරන්තරයෙන් පැහැදිලි කරලා තියෙන්නේ සියලු සංස්කාරයන් මොකක්කමක් කියලා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය බස්සති. මේ සියලුම සංස්කාරයන් කියන දේවල් නිත්‍ය නැතයි යම් එකක ඇසින් දකීද නොවේ නුවණින් දකීද අතරසිත පඤ්ඤාය මේ නුවණක් තිබෙන තවස්ත වෙනවා මොකද්ද මේ නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ අනේක තේරුම් ගන්න වෙනවා නුවණින් දකින අනිත්‍ය ඒක තේරුම් ගන්න මෙහෙම ඔබේ හිතට මොන ඇඟීමක් ආවද අපට බය සෝකේ කනගාටු දුක නැවතත් දෙකක් යනවර නැතිලා යනවා සමහර වෙයි වයික්මනින් නැතිලා ආවම හතරට ගලවත් ඒ නැතිලා යන එකට නෙවෙයි නෝනින් දකිලා ඒ නැති වී යාමේදී ඔබ තරහ වුණා නම් තරහ වෙලා නැතුව ගියාම තරහ නිසා රිදවීම යනකම හිත ඇතුළේ ඉතුරු වෙලා නැතිලා බය වුණා නම් බය නැතුව ගියාට අලි බය වෙන්නේ හේතුව අවකාශ වෙලා නැතිලා දුක් වුණා නම් දුක නැති වුණාට දුක හට ගැනීම හේතුව හිත ඇතුළේ අවකාශ වෙලා නැතිලා ඒසා එහෙම නැති වෙන පුද්ගලයාට ජාති දරා ව්‍යාධි ශෝක මරණ වලින් දුක් දෝමනක් යන්නේ නිදෙන්නට කිසි විදිහක පුළුවන් කමක් නැහැ. ඒ නැතිවීමට නෙමෙයි ඉගෙනින් දකින අනිත්‍ය කියලා කියන්නේ. එතන නැති වෙන්නේ මම කොට මගේ කොට අරගෙනයි නැතිලා යන්නේ. තේරුම් ගන්න මේ කාරණාව. එහෙමනම් කොහොමද මේ ඉගෙනින් දකින අනිත්‍ය කියලා කියන්නේ? සිදු වෙන සිද්ධිය කුමක්ද? දැන් මේක දැනගන්න ඕනේ ඇයි කියන කාරණේ තේරුම් ගන්න වෙනවා. නොදන්නා තාත්තල් මේ සසලකට පැත්තකින් තියාගෙන ඒකට කුණු එකතු කරන එක නේ කරන්නේ. කුණු එකතු කරන්න දුර්ගන්ධය වැඩි එක නේ එන්නේ. මේ කුණු එකතු කිරීම නතර වෙන්න වෙනවා. තේන කුණුත් බහර වෙන්නත් වෙනවා. කුණු එකතු කිරීම අලුතෙන් කුණු එකතු නොකිරීමත් තේන කුණු බහර වීමත් සිදු වෙන්නත් වෙනවා. කුමක් කළොත් මේ සිදුවන්නේ නැහැ යට තේරුම් ගන්න ඕන කාරණා. බනාසා තමන් ළඟ තිබෙන මේ ධර්මතාවය තුළ තමා මේ ලෝකෙට හිර වුණේ. තමා මේ ලෝකෙ සමග ගැටුණේ. ලෝකෙ තියෙන දේවල් නිසා නොව ලෝකේ තියෙන දේවල් තමන්ට රුචි අරුචි පරිදි වෙන් කරගෙන තමන්ගේ සිත ඊටම බෙදාගෙන තමාගේ සිත තුළ ශරීරය තුළ තියෙන මම නම් වූ පෞද්ගලිකත්වෙ නෙමෙයි මේක මම කතා කරන්නේ. සිත තුළ ඔබ හදාගත්තා වූ මමක් නිසා මමත්වයක් නිසා මේ මම තමයි ලෝකයාට සම්බෝධනාට හඳුනා ගන්නට බැරි වෙලා පවතින්නේ. මේ මම හඳුනා ගන්නට වෙනවා. හඳුනාගත්තොත් තමයි නුවණින් දැකීම නැවත එළියේදී මේ මම මිය යන්නේ. ඔබට කීපකොලකින් මා මේ මම ඉන්න තැන පෙන්වන්න. හොඳින් කල්පනා කරලා තේරුම් ගන්න බලන්න. මා හිතන්නේ රාද වික්ෂොන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග කරන සාකච්ඡාවකදී ස්වාමීනි මම කියලා කියනවා කොහොමද මේ මම හටගන්නේ? සාද වික්ෂෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ කෙස් මම ලොන් මම නිය මම දස් මම කියලා. මේ ප්‍රසාදයන්ට යම් අරුණමක් ගැටීමේදී කිසියම් හැඟීමක් හිතට එනවද? ලෝභය, ද්වේෂය, බය, මෝහය, කනගාටු ආදී වශයෙන් මේ හැඟීමක්. අන්නේ හැඟීම තමයි මම කියලා කියන්නේ. ලෝභය උපන් වෙලාවට ලෝභයයි නම. දේශය උපන්න ලාට දේශයයි නම. බය උපන්න ලාට බයයි නම. ඊර්ෂ්‍යා උපන්න ලාට ඊර්ෂ්‍යයි නම. රාගය උපන්න ලාට රාගයයි නම. දැන් එතනින් එහාට යන ක්‍රියාවලිය මම වගේම ගියා. දැන් මම ඉදින්න කියන්නේ. ඒ තුළ ප්‍රාත්මකෙනි සුපාත්ම. ඒ තුළ නැවතත් හේතු අවකාශ වෙනවා ආය හට ගන්නට නිමාවක් නැහැ. දැන් එහෙමනම් මෙතන ප්‍රතිපදාව කොහොමද තේරුම් ගන්න ඕන කාරණා? මම ඔබට මතක් කරලා දෙන්නම් මගේ මතකයේ තියෙන හොඳ ලස්සන කතාවක්. එක අම්මා කෙනෙක් අසනීප වෙනවා. සමහරට මේක ලංකාවේ නෙමෙයි ජපන් පෙන් කතාවක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් මේ පෙන්වන දර්ශනය අපට අදාළ වෙන්නේ. මොකක්ද? අසනීප වුණාම අපේ සාමෙන් වහන්සේලා විතර තමයි තමන්ගේ දායක පිරිස් බලන්නේ මේක. එතුණිය හැමෝට වැඩියව ස්වාමීන් වහන්සේ එතුමිට මතක් කරලා කියනවා මම ඔබට උදව් කරන්නද. ඒ අම්මගේ දර්ශනේ අම්මයි දැන් විදිපත් කරනවා. ඔබ වහන්සේ මට උදව් කරන්නේ. මම මෙහාට එනකොට කියලා ආවෙත් නැහැ. මම මෙහාට මෙහෙන් යනකොට කියලා යන්නෙත් නැහැ. අන්න අම්මගේ දර්ශනේ තුල ජන භාවය තුල ඉංග්‍රස් කරලා මෙහාට ආවා. පින් රැස් කරගෙන හෝ පව් රැස් කරගෙන මෙහෙන් ඒවා නිසා යනවා. මේකට තමයි පුදුම ධාවේ දර්ශනය කියලා කියන්නේ. උන්වහන්සේගේ ආරි දර්ශනයන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඔබතුමිය හිතනවා නම් මෙහාට ආවා කියලා හරි මෙහෙන් යනවා කියලා හරි ඒක වැරදිලා. මම ඔබතුමියට කියලා දෙන්නම් යාමක් ඒමක් නැති මඟ කියලා උත්තර දුන්නයි කියලා කියනවා. දැන් මෙතන මේ කතාව කොතෙන්ද සම්බන්ධ වෙන්නේ? අපි තරහක් කැටි කරගත්තාම තරහව යටකිටින් අරගෙන භාවිතා කරලා ආයෙ පිනනවා. ආයෙත් තමයි මේ එනකොට ආවා යනවා කියලා කියන්නේ. එහෙනම් කියලා තියෙන නිසා එනවා තින්නම් ආපහු යන්න වෙනවා. ඒත් කියන්නේ මොකක්ද සාධන හේතු අවකාශයෙන් ඒකට තමයි කියන්නේ නිත්‍යසුත ආත්ම කියලා. නිත්‍යසුත ආත්ම ඝර්ෂණය තුළ තමයි මේ යලිකට ගැනීමේ හේතු පුණ්‍ය ආභිරෝහ, පුණ්‍ය ආභිරෝහ අනිත්‍ය ආදී සංකාරයට තේ අවකාශ වෙන්නේ. එතකොට මේ හේතු අවකාශ වෙමින් ඇති වෙන ස්කන්ධ පංචකයට තමයි පංච ප්‍රධානස්කන්ධය කියලා කියන්නේ. දැන් පංචස්කන්ධයට දෙන දරීම කියන්නේ මොකක්ද? ලෝක ජීවත් වෙනට අසරන් තාපයට මේ හැම දෙයකම ආරම්භණයක් හම් වෙන තුරු අවුරුදු නැති කරන්න ගන්නවට ඔන්නේ ස්වභාවයෙන් නැති වෙනවා. ස්වභාවයේ ඉක්මවා නිල අල්ලා ගැනීම ඔබ කරගත්තා වූ අසාධාරණ තත්ත්වයක් නෙයිද? අසාධාරණ තත්ත්වයක් නෙමෙයි මේ ඔබ කියන්නේ. සම්මානයටත් මතක් කරනවා ඔබට අර රටම සාදුකියා වික්ක සූත්‍ර වල අඩංගු පාඩේ උපාදා පරිත්‍යස්සනං කියෝ වික්කලේ සිස්සාඥාන උපාදා පරිත්‍යස්සනං කිය. අල්ලා ගැනීමෙන් තවලක් අල්ලා නොගැනීමෙන් තවලක් දේශනා කරමි. අල්ලා ගැනීමට තමයි ජන භාවයේ කියලා කියන්නේ. කුණුකන්දල් රැස් කරන කුණුකඩ පොළොන් කරන දුර්ගන් නිවැරදි කරන පාර කියන්නේ ඒකයි. අල්ලා නොගැනීම තමයි භාවනාව කියන්නේ. අල්ලා නොගැනීම තමයි කුණු කන්දල් අස්කරන සහ කුණු කන්දල් උඩේ නිලුම් මලක් පුදවා ගන්නවම තේ කියලා කියන්නේ. තවදුරටත් අපි ඒක තේරුම් ගන්න වෙනවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන්නේ? ඒ ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ මගට ආව తీර්ණය වෙන්න ගත්තාම ඔබ පිළිගනු ලබන්නේ ඔබේ හදවත නිත්‍ය සුඛාත්ම කියන දර්ශනය නෙවෙයි. මම මගේ ආත්මය කියන දර්ශනය නෙවෙයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නෙවෙයි. මම නොවේ බවට පත් වෙන්නේ ඔබේ ශරීරය නෙවෙයි. අරමුණ ඒ මොහොතක ඔබ දෙන අරමුණ අල්ලා ගන්න නැත්නම් ඒක නොන ඉදිරියේදී යලි හේතු අවකාශ නොවි නිමා වෙනවා. අල්ලා ගත්තොත් යලි හේතු අවකාශ වී නිමා වෙනවා. ඒක යාමක් වීමක් සහිත මඟ. යලි හේතු අවකාශ නොවි නිමා වෙනවා නම් ඒකට නුවණින් දකින අනිත්‍ය කියලා කතා කරනවා. අපි මෙතන ඉස්සර කරගන්නමු තව දෙයක්. මේක තේනවනේ පුතග්ජන කියන්නේ සක්කාය දිට්ඨි බහුල කියන එක. සක්කාය දිට්ඨි කියන්නේ කොහොමද? දහම් පාසල් ගිය කාලේ නැත්තම් විභාගයක කියන තාලීකන ගත්ත වචනේ මට දෙන්නේ තාතව. මම මගේ කියන හැඟීම කියලා. අපි ඒක වඩා ගැඹුරක් දකිනවා. සක්කාය යනු ශරීරේ නව ඒ මොහොතට ඇසෙන් කනෙන් නාසෙන් අරමුණක් ගැනීමේදී උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන ස්කන්ධ පංචකයයි. දිට්ඨි යනුයේ නම කොට ගැනීමයි. ඒ ස්කන්ධ පංචකය ආත්ම කොට ගැනීම පංච ප්‍රාදාන ස්කන්ධයයි ඒ තුළ තමයි. මම බවට පත් වෙන්නේ ඒකට ගැනීම. අන්න සක්කාය දිට්ඨි. දැන් ඉතින් මේ ස්කන්ධ පංචක නිර්වල තේරුම් ගත්තාම එදයින් පස්සේ සක්කාය දිට්ඨි සදහට උනේ කියන්නේ සක්කාය දිට්ඨි බහුල කියලා කියන්නේ තව එහාට තවදුරටත් ආරම්භනේ සක්කාය දිට්ඨි හටගන්න. නමුත් මේ කැඩෙනවා කියන එකෙන් පෙන්වන්නේ මේ අල්ලා ගැනීම නේද දිස්ත්‍ය කියලා කියන්නේ අල්ලා ගැනීම නේද සතර ගමන ඇවිද්දන මඟ කියලා තේරුම් ගත්තාම එදයින් පසු පිළිවෙතකට සවිස්ත වෙනවා අල්ලා නොගැනීම. සක්කාය දිට්ඨි බහුල කියන එකේ තේරුම විවිධ ආරම්මණයන් ඔස්සේ තමන්ගේ දෘෂ්ටි ඉස්සරහට එනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරපහම කෙනෙකුට පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධයේ බවත් පංචස්කන්ධයන් නිරන්තරයෙන් ඇතතමන ආසීද්වයන් ආශ්‍රයෙන් උපදින බවත් ඒ නොදන්නා තම නිසා අල්ලා ගැනීම සහ ඇලීම සහ ගැටීම ඔස්සේ සක්කාය දිට්ඨි බවට පත් වෙන බවත් සක්කාය දිට්ඨිය තුළ හතර බැඳෙන බවත් සක්කාය දිට්ඨිය තුළ නැවත උපතට හේතු ඉතුරු කරමින් නිමා වෙන බවත් මේ සියල්ල තේරුම් ගන්න පුළුවන්. නමුත් ඉතින් සක්කාය කියන්නේ පංචස්කන්ධය බව තේරුම් ගන්න නැතුව පංචස්කන්ධය කියන එක හරියට තේරුම් ගන්නෙත් නැතුව පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතාගෙන මම කියන්නේ ශරීරයට කියන නමක් කියලා හිතාගෙන ශරීරේ මම කියලා කෙනෙක් නැහැ කියලා පරිහන් දුන්නට කතා කරාට මේ සිද්ධිය සිදු වෙන්නේ නැහැ කියන කෙනා තුළ සහ අනිත් කවුවත් ආව. මනමින් නොනින් තේරුම් ගන්න. මේ සක්කාය කියන ස්කන්ධ පහෙන් පහට ඇති වෙනවා නැති වෙනවා. දිට්ඨිය කියන්නේ නැති වුණාට දිට්ඨිය කියන්නේ තියෙන එකක් නෙමෙයි තමන් හදාගත්ත බලාවක් කියන එක. දැන් මේ ස්කන්ධ පංචකේ මමක් තියෙනවා නම් කාටවත් නැති කරන්න බෑ. දිට්ඨිය කියන්නේ නැති එකක් තියෙනවා කියලා ගත්ත බලාව. දැන් නොනින් නැතිමේදී දිට්ඨිය ඉවත් වෙන්නේ. ඒක තේරුම් ගන්න වෙනවා. එතනින් එහාට තේරුම් ගන්නකොට ඔබට මෙන්න මේ කරුණේදී මේ සමාජය තුළ තරුණ අමුසමියෝ ලක්කතර තරුණ සහෝදර සහෝදරයන් අතර ගෙවල් දෙකක් අතර ගම් දෙකක් අතර දේශපාලන පක්ෂ දෙකක් අතර පිරිස් දෙකක් අතර ආදී වශයෙන් සියලුම ගැටුම් පුතග්ජන භාවය තුළ සක්කාය දිට්ඨිය තුළ දරාගන්න බැරිකම තුළ මෝහන්දකාරය තුළ කාමදේශ මෝහ මූලික බව තුළ හටගන්න බව තේරෙනවානේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රශ්න සහ කර්මයේ සඳහා ප්‍රශ්න ඇති කරන්නන් තුළට කොතරම් දුරට යොදාගෙන හැකිද කියලා. ඔවුන් සාමකාමී වෙන්නේ නැති බැරි කම් නිසා හරි ශරීරයක් වෙන නිසා හරි නෙවෙයි. මොහෙන් අන්ධ වූ මිනිසුන්ට අනුකම්පා කරන නිසා. ඔවුන්ට මෙලොව පරලොව පේන්නේ ඔවුන් ඔවුන්ගේ පිටුල මායයයි ඉන්නේ. ඔවුන්ගේ මායයට ඉඳ නොදී දරා ගැනීම ශක්තිතුලින් සංසිඳන බව දන්නා නිසා. ඒ නිසා මා පැහැදිරුම් ගත්ත කරුණක් තමයි විවාහ ජීවිතයක් තුළ අසාර්ථකත්වය තියෙන්නේ මේ දෘෂ්ටි ගොඩක් නොගැලපෙන දෘෂ්ටි ගොඩක් තුළ. ඒකයි මම කියන්නේ ධර්මීය තේරුම් නොගන්න ජීවිතේ ගැටුම් හට ගන්නවා ඊට පස්සේ වදුර දිගගෙන ඉන්න දික්කසාදෙන් කරවට ගන්නවා. මේක තේරුම් අරගෙන යුද දිවියටපත් වුණත් වෙන මේ දෘෂ්ටි දෙකක් අතරේ ගැටුම් තියෙන්නේ කියලා මේ දෘෂ්ටිය මම බවට බස්සගත්ත පුද්ගලයායි පරාජයටපත් වෙන්න කැමති නැහැ. දෘෂ්ටිය කියන්නේ මුලාවක් බව තේරුම් ගන්න පුළුවන් නම් දෘෂ්ටිය තුළ ගැටීමක් ඇති වෙනවා දෘෂ්ටිය අපහැරලා දැම්ම නම් බොහොම සංයමයෙන් බොහොම සංසුන්ව එහෙම නැත්නම් එකඟව ජීවත් වෙන්න පුළුවන් කියන එක. දැන් බලන්න දෙදෙනෙක් අතර තියෙන ගැටුම දුරුයි යනවානේ. එකඟ වෙන්න පුළුවන් තැනකට එනවා නේද? දැන් මමනේ මේ පුංචි වෙන්න කැමති නැත්තේ. දෙවෙනි වෙන්න කැමති නැත්තේ. හැමෝටම මම මොකද කරන්න හදන්නේ? ත්‍යාග්‍රහණය කරන්න හදනවා අනිත් පුද්ගලයා පරාජය කරලා. එනිසා ඔබ අමාරුවේ දැමීම සඳහා ඔබේ සිතට රින්ගාපු මායයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේක තුළ ඔබ අනන්ත වාරයක් සසරේ දුක් දෙමින් ඇවිද්දවනු ඇරුණාම කවදාවත් ඔබට නිදහස දෙන්නේ නැහැ, ගැලවීමක් දෙන්නේ නැහැ. මේකට මායයි සිතේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දානවා. තේරුම් ගන්න කරුණා කරලා. මාර විජිතය තුළ ගමන් කිරීමට මෙමේ බෞද්ධකම කියන්නේ බුදු ධර්මය කියලා කියන්නේ. මේ මායයාට තියෙන ඉඩකඩ ඉඳ නොවි මායයා පරාජය කිරීමට සතනකදී ඔබ සතුරා පරාජය කිරීමට ඔබ සජකාලී හමුදා බටේක් නම් කඩු අරන් යනවානේ. කඩුවෙන් සතුරට පහර දෙන්නේ. ඔබේ ආරක්ෂාවට ඔබ පරිහක් කරන් යනවානේ. හොඳයි, මේ සංසාර ගමනේදී කෙලෙස් සතුරා සමග කරන තරණයේදී ඔබේ අවිය බවට පත් වෙන්නේ කොහොමද? සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛානාත්මය නම් වූ බුද්ධ වචනයයි. ඔබ උපතල උපදින්නා වූ නිත්‍ය සුඛාත්ම වූ දෘෂ්ටියෙන් දෙන නොවි සතිය නම් වූ චෛසිකේ භාවිතා කරමින් ඒ අපසල් වෙනකොට එතන කුසලයක් බවට පත් කරන්න උත්සාහ කරනවා නම් ඇතිවී හේතු සැඟවී නැතිවීම වෙනුවට ඒ මොහොතේ හේතුපත්‍යයෙන් හටගත්තා හේතු ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා. අන්න යාමක් හේමක් නැති නද ස්කන්ධ පහේ ඉදීම මැරීමක් කරනහම අවසන් තැනට එනකොට අතීත හේතු සියල්ල අවසන් වෙයි. අනාගතේ පැමිණි හේතු නිම්පියන් නැතුව නිමා වෙනවා. ඉතින් මම මේක සම්මා වායාමෙන් පෙන්වන්නම්. නූපන් අකුසල් නොයිපදීමට දන්නා වෑයම උපන් අකුසල් දුරු කිරීමට දන්නා වෑයම. උපන් අකුසල් කියලා කියන ලැබුව අවකාශ හේතු වර්තමානයේ ඉන්නකොට තියපු ඒවා නෑ වර්තමානයේ තියෙන්නේ. එතන අනිත්‍ය දැක්කම ආපහු ඉතුරු වෙන්නේ නෑ. එතකොට එහෙනම් උපන් නූතන් අකුසල් උපදවන්නේ. අර උපන් කොටස ආව නිසා ඒක නැතිලා ගියා සෝදුරු වෙනවා. බුදුන් වහන්සේට ලස්සන දේශනාවක් කරලා තියෙනවා. මට මේ වෙලාවේ පාලි ගාථාව මතක් වෙන්නේ නැති නිසා සිංහලෙන් කියන්නම්. මහණෙනි නැව ඉස්සිනු. ඉස්සිනවද නැව සෝසේ ගමන් කරයි. අපි හිතමු සාගරයෙන් නැවක් දාගත්තයි කියලා. දැන් මේකට කොහේ හරි සිදුර ටිකක් මේ කාර්යය හරහානේ පරි වතුර පෙරලා තියෙනවා. දැන් ඉතින් නැවේ බර නිසා යන්න බෑනේ. ඒ වතුර ටික ඉස්සොත් මොකද වෙන්නේ? සෝසේ ගමන් කරනවා නේ. ඔබ ඔබේ බරපත වගන සිටි. දැනනවා දැනනවා. ඔබට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක්ඛානාත්ම නම් වූ තිලකන වැඩිම නම් වූ ධර්මතාවය ඔස්සේ මේ බර ටික අයින් කරගන්න හැටි පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔබේ මඩවලේ තියෙන දුර්ගන්ධය ඉවත් වී යනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි පිළිවෙලට මේ ප්‍රමාව විස්තර කරන්නේ නැහැ. ඒක වෙනත් ධර්ම දේශනාවක් කරනවා. අපි ප්‍රවිස්තරය බලමු. අනිත්‍ය නැවති ධර්මයේ සරමින් ඔබේ සිතේ මේ හටගන්නා වූ කුණුකඩ රැස්වීම වෙනකොට කුණුකඩ අස්වීම ආරම්භ වෙ කරගන්න පුළුවන් කමක් තිබෙනවා. එතකොට පෙත්තෙන් පෙත්ත පෙත්තෙන් පෙත්ත ඔබේ හදවත තුළ ඔබේ සිත තුළ ඔබ තුළ අර දුර්ගන්ධේ ඉවත් වී අතිරෝචති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකව බවට පත් වෙන නැත්නම් නිලුම් මලක් ඇති කරගෙන ඒක පුබුදවා ගන්න පුළුවන්. මම නම් දකින්නේ මේ ගාථා ද්වේ තුල කතා කරන්නේ මඩේ තියෙන නෙළුම් මලක් ගැන නම් නෙවෙයි, ඒක උපමාවක් විතරයි. අනාරේ සත්‍ය තුල මේ මඩ වඩක් හදාගෙන සසරේ ඉරිලා ඉන්න මිනිස්යාට අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මතාවය සරණින් ඒ කුණු කන්දල් තුල සියලු දුක්ඛ දාමනස්යන් ඉවත් කිරීමට සමත් මේ ලෝකේ ගැටෙනකට විතර ගැටෙන්නේ නැතුව සැනසෙන්නේ නිවිලා ඉන්න පුළුවන් ධර්මතාවයක් බුදු පියාණන් වහන්සේ ඉදිරිව දාරලා තිබෙනවා. එනිසා බුදු පියාණන් වහන්සේ යෝජනා කරලා තියෙන මේ ගාථා දෙක තුල මෙය තේරුම් ගන්න ඕනෑම කෙනෙකුට සම්මා සම්බුද්ධ ශාවක තියෙනවා. බිස්සු දික්ඛනේ පාස්වාසිකා. ඔහු විසින් එක්කස් කරගත්තා වූ මේ කසල ගොඩ අනිදුක්ඛානාත්ම ධර්මතාවයේ ආලෝකයෙන් දවාලා මේ කෙලෙස් දුර්දන් දේ වෙනකොට ඔබගේ චිත්ත සංතානයන් තුළ නිත්‍යසි සුගන්ධයක් කමින් නැති කර ගන්න පුළුවන් වෙනවා. ඔබ පුදුම වෙනස්කමක් ඇති බුද්ධලේ ක්‍රේ සමාජයේ ඔබේ රෝග පීඩා අඩු වෙනි. ඔබ සමාජ සමග ගැටෙන්නේ නැති වෙයි. ඔබ ප්‍රියංකර පුද්ගලයෙක් බවට පත් වෙයි. තවත් කරුණු තියෙනවා. ඔබේ ඇතුළත දැවීම පැවීම අඩු වෙන නිසා ඔබට පීඩා සම්පන්න බව ලැබෙයි. මේ සියල්ල අපස්තල. එතකොට එහෙමනම් අපට බුදුරජාණන් වහන්සේට මෙන්න මේ නිරුම් වල අපේ චිත්ත සංතානයන් උපදවාගෙන ඒ නිරුම් වලින් බුදුන් පුදන්න පුළුවන් නේද? ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිගන්න අද වෙන නේද? මේක වඩා මේ ධර්ම දේශනාව මාද දීර්ඝ කාණ්ඩ කැමති වෙන්නේ. එනිසා බුදු ඥානන් වහන්සේගේ නිරෝධ ධර්මයේ ශ්‍රවණය කරන්ට අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවනය ලැබ. කසලගඩනි සාමන්නා උදුර්ගන්දේ මහපාරේන ඔබේ සිතේ තියෙන බව තේරුම් අරගෙන ඒ කසලකට ඉවත් කර ගැනීමට ආය කසලයකට නොකර ගැනීමට කටයුතු කිරීමේ අනිදුක්ඛානාත්ම ධර්මතාවයෙන් හොලින් තේරුම් අරගෙන කෙනෙක් දුර්ගන්ධය වෙන නික්ලේශි සුගන්ධය නැමති ඒ ස්වභාවයන් ඔබේ චිත්ත සංතානයේ උපදවාගෙන මේ නෙළුම් මල පුබුදවා ගනිමින් එයින් බුදුන් පිදීමට කටයුතු කරන ලෙස මතක් කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.